අපි බොහෝ කාලයක ඉඳලා සද්ධර්ම දේශනාවල් පවත්වගෙන ඉනවා. මේ මනුස්ස වර්ගය එහෙමත් නැත්නම් මේ නිවන් දකින්න පුළුවන් හැකියාව තියෙන ඒ කිරිස් නිවන් දැක්වීම වශයෙන්. ඉතින් අද අපි බොහොම සතුටටපත් වෙන දවසක්. ඒ තමයි අපිට මේ සම්බුද්ධ ශාසනය බේරගන්න, රට ජාතිය බේරගන්න මහා කැපකිරීමක් කරපු මහා උත්තම පිරිසකට සද්ධර්මයේ කතා කරලා ඒ අයට මේ නිවන් මඟ පසක් කරලා දෙන වැඩ පිළිවෙලට දායක වෙන ලැබීම ගැන අපි නිරන්තරයෙන්ම පින්වතුනි ඔබ සියලු දෙනාම සිහිපත් කරනවා. හැම ධර්ම දේශනාවක් අවසන් වෙනකොටම ඒ තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් මේ රට ජාතිය ආගම බේරගත්තේ මහා උත්තමයන්ට යම් හේකින් අභව්‍ය තැන්වලෙම ඉන්නවනම් ඒ අයව එතනින් මුදවගෙන සුගත මුදිත කරගන්න දැඩි ප්‍රයත්නයක අපි යෙදෙනවා. මොකද ආර්යව කියන පිරිස පින්වතුනි කළ ගුණ දරකන්න බොහෝම දන්න පිරිසක්. ඉතින් අපිට කළ ගුණයක් තියෙනවා. ඔබ විශාල වශයෙන් පින්වතුනි මේ කළ ගුණයට සම්බන්ධ වෙලා දැන් අපි ඒකේ අනික් පැත්ත ඔබට දෙන්න, ඔබව සෝතාපන්න ඵලයේ පිහිටවන්න කටයුතු කරන වැඩ පිළිවෙලක තමයි යෙදෙන්නේ. නිවන් දකින මහ උත්තමයන්ට ආරාම විහාර අපි කරවල ඒ අයට නිවන් දැකීම උදෙසා ප්‍රත්‍ය පහසුකම් සපයලා දෙන වැඩ පිළිවෙලක අපි ඉන්නවා. මම ඔබටත් කියන්නේ පින්වතුනි යම් මොහොතක ඔබ මේ සද්ධර්මයේ අවබෝධ වෙච්ච වෙලාවෙන් පටන් ඔබට ඒ මාර්ගයේ ප්‍රගුණ කරගෙන යාමට අවස්ථාවක් ආව ගමන් ඔබට ඕනේ වෙලාවක පුළුවන් ඒ අපි හදලා තියෙන ඒ ආරාම සංකීර්ණයට ඇවිදින්න, සතිය හෝ දෙක හෝ ඇවිදින්න ඉඳගෙන තමන්ගේ මාර්ගයේ ප්‍රගුණ කරගන්න ඒ වැඩ පිළිවෙල කරන්න. මොකද පින්වතුනි අපි හැම දිනම දන්න කරුණක් තියෙනවා, කුමක් උදෙසා හෝ පාපයන්ට සම්බන්ධ යමක් කළොත් එහෙම ඒවට විපාකිකුත් තියෙනවා. හැබැයි තථාගතයන් වහන්සේ ලෝකෙ බිහි වුණේ පින්වතුනි උතනින් අපි මුදෝ ගන්න. එතනින් මෙදෙන්න තියෙන එකම ක්‍රමය තමයි පින්වතුනි සෝතාපන්න ඵලය කියන්නේ. ඉතින් ඒ සෝතාපන්න ඵලය දේශනා කරන්න තමයි අද අපි සූදානම් වෙන්නේ. ඔබ මනාකොට සද්ධර්මයේ අවබෝධ කරගත්තොත් පින්වතුනි ඔබගේ ජීවිත මහා සුබදායක තත්ත්වයකට හැරෙයි. ඒකට උත්සාහ කරන්න පුළුවන් තරම් අදිස්ථාන කරගෙන ඒ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න සූදානම් වෙන සීලම් දෙනා පළමු කොටම සිහිපත් කරගන්න පින්වතුනි ඒ දස දහසක් ලෝක දාසී විසෙන්නා වූ සීලම දිව්‍ය බ්‍රහ්ම ආදීන් සිහිපත් කරගෙන ඒ අයට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන උතුම් මාර්ග ඵලයයි මේ පිහිටන්න කියලා හිතාගෙන ඒ වගේම තම තමන්ගේ ඉෂ්ඨකාමී දෙවිදේවතාවුන් ඇතුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරහත් කාලයක් ආරක්ෂා කරන්නා වූ ඒ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්දසේකර ප්‍රජාපති ආදී ඒ සියලුම දේව සමූහයන් වහන්සේලා වස්සෙහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා උතුම් වූ මාර්ග ඵලයන් පිහිටන්න කියලා හිතාගෙන ඒ වගේ පින්වතුනි සිහිපත් කරගන්න ඔබ නමින් ජම්මාන්තර ගතවන්නේ විච්ච සීදුම ඥාතිත මිත්‍රාදීන් විශේෂයෙන්ම ක්‍රියාන්විත රාජකාරියද ඉඳද්දි ඒ මිය පරලෝකියා වූ ඔබගේ ඒ මිත්‍ර සෙබළුන් ඒ සීදු දෙනාව සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා ඒ වගේ මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නා වූ උතුම් වූ පිරිසක් දැක බලාගෙන ඒ අයටම කිසි අභවයේ ස්ථානයේ කිනවනම් ඒ සුභිත මුත වෙන්න කියලා හිතාගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කියලා. එමනම් අව දෙවියන්ට ආරාධනා කරන මොහොතේදී ඔබත් හිතින් දෙවියන්ට ආරාධනා කරන්න, මලගේ ඥාතිවරුන්ට හිතපතුන්ට ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කියලා. සමන්ත චක්කවාලේසු අත්තා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. හොඳයි තේරුණේ. සියලු දෙනා මොහොතක් අදිස්ථාන කරන්න. අනාදිමත් සංසාරක ඉඳලා මේ එන ගමනේදී රාගේ, ද්වේෂේ, මෝහේ පෙලි පෙලි ඒ උතුම් ආර්යයන් වහන්සේලාට නිගා කරලා තියෙනවනම්, ඒ ආර්යයන් වහන්සේලාට හිංසා පීඩා කරලා තියෙනවනම්, ඒ උතුම් ආර්යයන් වහන්සේලා අපට කමා කර සිටින්නසේකවා කියලා ඒ උතුම් ආර්යයන් වහන්සේලා කමා කර සිටින්න මොහොතක්. ඒ වගේම අදිස්ථාන කරන්න තියෙන්නේ මේ සද්ධර්ම දේශනාව අවසන් වෙන කලී ඒ දහසක් නයින් ප්‍රතිමන්විත වූ උත්තරීතර සෝතාපන්න ඵලයේ පිහිටනවා කියලා දැඩි ලෙස අදිස්ථාන කරගෙන සද්ධර්මයේ ශ්‍රවණය කරන සෝදානම් වෙන සියලු දෙනා. හොඳයි. දැන් දෙන්නතුනි අපි මෙතෙන් පටන් සත්‍යෙන් සත්‍ය ගලපලා කතා කරන වැඩ පිළිවෙල කියදේ. සමහර වෙලාවට තියෙනවානේ අපි මේ කතා කරගෙන යන දේවල් වලට අපේ හිත පවා රිදෙන්න පුළුවන්. හැබැයි මේ හිත රිදුණාත් තියෙනවානේ මේ සත්‍යයට මූණ දීලා. මේ සත්‍යයෙන් තුලින් අපි මේක ජය ගන්න ඕන ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් මේ ක්‍රමවේදයට නතු වෙන්නම වෙනවා තියෙනවානේ. නැත්තම් අපිට ඉදිරි කාලයේදී මේ අත්දැකීම් චුත වෙච්ච වෙලාවට වින්දුනේ අපිට බොහොම කරදරකාරී තත්ත්වයක් උදා වෙන්න පුළුවන් ජීවිතවලට. ඒකෙන් මිදෙන්න මඟක් තමයි තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. විශේෂයෙන්ම වින්දුනේ ඔබ සියලු දෙනා ගත්තොත් එහෙම මහා වීරයක් තියෙන මහා පිරිසක් මෙතන ඉන්නේ. ඔබගේ හිත නිවන් මඟට යොමු වුණොත් ඔබ අරිහත්ත්වයට පත් වෙලා මිසක් මේකම මේ ගමන නතර කරන්නේ නැති පිරිසක් මේ ඉන්නේ. මම ඔය ගොඩාක් දේශනාවල කියන්නේ ඒකයි. වැඩි උන්නකට පපුව දෙන්න සූදානමේ හිටියනම් යම් කිසි මහත්මෙක් හෝ නෝන කෙනෙක් කවුරු හරි කෙනෙක් මහා වීරයෙක්. සාමාන්‍ය මිනිස්සුෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔබ ක්‍රියාන්විත රාජකාරියේ ඉන්න වෙලාවක පිටුතුනි ඒ ඔබට තිබිච්ච වීරය මං හිතන්නේ නැහැ මේ මනුස්ස ලෝකේ ඉන්න කාටවත් තියෙයි කියලා. එහෙමනම් ඒසා මහා වීරයෙක්ින් කටයුතු කරපු ඔබට ඔය මානසික මට්ටම මේ නිවන් මඟට යොමු කරගත්තොත් ඒ කාන්තේම පින්වතුනි ඔබට මේ අරිහත්ත්වයම සාක්ෂාත් කරගන්න පුළුවන් හේතු වාසනාව හැදිලේ. මොකද මේ සද්ධර්මයේ තියෙනවා පින්වතුනි අද මේ ලෝකයේ අඳුම අඳු දෙය තමයි වීරිය තියෙන මිනිස්සු නැතිකම. ඉතින් මම තරේම විශ්වාස කරන දෙයක් තමයි පින්වතුනි ඔබට ඒ වීරිය මනාකොට තියෙන පිරිසක් උට. ඒ වීරිය නැත්තම් පින්වතුනි ඔය කියපු හරිය ඔබට කරන්න බෑ. ඔබ රටක් රාජ්‍යයක් බේරලා ඕනෑම ආගමක් මේ ලෝකේ පවත්වගෙන යන්න පුළුවන් ආකාරයට සැලසුම් සකස් කළ දීපු පිරිසක්. ඉතින් ඒක නිසා තේමෙන්නේ මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න මේ න්‍යාය ධර්මයේ මොකද්ද කියලා අඳුනගන්න තථාගතයන් වහන්සේ ලෝකෙට දෙන්න උත්සාහ කරා. විශේෂයෙන්ම ඔබ වගේ තරුණ පිරිසවලට තමයි උන්වහන්සේ මේ සද්ධර්මයේ දේශනා කළේ. එහෙනම් මේ සද්ධර්ම න්‍යාය ධර්මයේ හරියට අඳුනගත්ත නම් පින්වතුනි එතනින් එහාට ඔබන ධ්‍යාන මාර්ගඵල උපදවාගෙන ධ්‍යාන ශක්තියක් තුළින් තමන් ඉදිරි ජීවිත ගත කරන්න පවා හැකියාව ලැබිලේ. ඉදිරියේදී අරහතුන් වහන්සේලා ලෝකෙට බිහි වෙන වැඩ පිළිවෙලක් සකස් වෙමින් පවතිනවා සිංහතනින් ඒ අතර ඔබත් එහෙම කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ කොහොම හරි උත්සාහ කරන්න සිංහතනින් මේ සද්ධර්මයේ අවබෝධ කරගෙන කොහොම හරි මෙතනින් මිදෙල යයි. ඔබටයි මම අමුතුවෙන් කියන්න දෙයක් නැහැ සිංහතනින් මේ ජීවිතයේ තියෙන අසාරු ස්වභාවය. ඉතින් ඒ පිළිබඳව අපි කතා කරගෙන යන ජීවිතයේ අසාර ස්වභාවය දකින්නවා කියන එක පින්වතුනි හීන දීන ක්‍රියාවලියක් නෙමෙයි. මේ ජීවිතයේ අසාරත්වයේ දකින්න ජීවිතේ ඕනේ නැහැ කියලා සිය දෙවි නසා ගන්න නෙමෙයි. ජීවිතයේ අසාරත්වයේ දකින්න පින්වතුනි මේ මහා රෞද්‍ර වෙච්ච භව ගමනක් තියෙනවා. සංසාරයේ කියලා වැටිච්ච මහා භව ගමනක් තියෙනවා පින්වතුනි. අනාතෙන් අනාතයට වැහෙන මහා අනාතත්වයක් උදා කරගෙන අපි යන්නේ. මෙන්න මේක හරියාකාරව තේරුම් ගත්තොත් ඒ තේරීම තුළ පින්වතුනි අපිට මේක ගොඩ දා ගන්න පුළුවන්. එහෙම නැත්තම් වෙන්නේ අපි මේ සංසාරේ ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා තියෙන්නේ ඔයිටත් වඩා මහා දරුණු දුක්ඛ කන්දයන්ට මුහුණ දීන මහා විනාශයෙන් විනාශයකට පත් වෙන එක. ඉතින් ඒක නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න තථාගතයන් වහන්සේ ලෝකෙට දේශනා කරන්න උත්සාහ කරමු මේ ධර්මස්කන්ධය අවබෝධ කරගන්න. අපි එකින් එක කරුණු කතා කරගෙන යන ඔබට වැටහෙන්න පටන් ගනී මේ සියලු දේ. මම එක කාරණාවක් දන්නවා ඔබ ඉන්නේ ටිකක් අපහසුයෙන් බව. අපහසුයෙන් හරි ඉඳගෙන සිංහදෙන මේ හද්ධර්ම කාණ්ඩේ අහගන්න පුළුවන් වුණොත් මෙතනින් එහාට ඔබට මහඟු සේවයක් වෙයි. ඔබට මේ භව ගමන කෙළවර කරගන්න පළමුවෙන්ම සිහිපත් කරගෙන බලමු සිංහදෙනි මේ අනාදිමත් සංසාර හිඳලේ භව ගමනේදී අනන්ත අප්‍රමාණ මහා පාප කර්ම කන්දාය කරලිවර වෙලා අපි මේ ලෝකෙට බී වෙලා ඉන්නවද? ඔය පාප කර්මයන් කරගෙන කරගෙන කරගෙන එන ගමනේදී එහෙම මෙහෙම පුණ්‍ය කර්මිනුත් කරගෙන දැන් අපිට අද මනුස්සත් බැව් ලැබිලා අපි ওই මනුස්සත් බැව් පරිහරණය කරගෙන ඉන්නවා. ඒ පරිහරණය කරගෙන ඉන්න ගමනේදී පින්වතුනි මේ ලෝකේ ජීවත් වෙන්න ගිහිල්ලා අපි අතින් තවත් අනන්ත අප්‍රමාණ පාප කර්ම සමුදායක් සිද්ධ වෙන්නේ. දැන් එහෙනම් මේ පාප කර්මයන් කරගෙන යන ගමනේදී පින්වතුනි මේ දේවල් පරිසම් දෙන්න ගත්තට පස්සේ ලේතියෙන් ආයි මනුස්සත් බැව් පවා ලැබෙන්න තියෙන ඉඩ කඩ හරි අඩුයි. තථාගතයන් වහන්සේ දේශනා කළ තියෙන විදිහට නම් පින්වතුනි සාමාන්‍යයෙන් මේ මනුස්සත් බැවක ඉපදිච්ච කෙනෙක් නැවත මනුස්සත් බැවක් ලැබෙනවා කියන එක නම් ලේතියෙන් පහසු වෙන දෙයක් නෙමෙයි. මොකද හේතුව මේ මනුස්සත් බැවක් ලැබිච්ච දවසේ ඉඳලා අපි කරගන්නේ පුළුවන් තරම් පව්කම්. ඒ පාප කර්ම කළා පින්වතුනි ඒ වෑයෙන් දැන් මේ එහෙම විපාක දෙන්න එනකොට බොහෝම දරුණු ලෙස විපාක හම් වෙනවා ඒවට. හැබැයි තථාගතයන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ පින්වතුනි එකම එක කරුණක් උදෙසා. ඒ තමයි මේ පව් කරපු මහ පිරිසක් ඉන්නවනම් සතර අපායට යොමු වෙච්ච මහ පිරිසක් ඉන්නවනම් පින්වතුනි තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරද්දී ඒ සෝතාපන්න ඵලයේ පිහිටන්න පුළුවන් නම් සෝතාපන්න ඵලයේ ලබපු කෙනෙක් කවර කවදාකවත් සතර අපායට යන්නේ නැහැ. එහෙනම් පව් කන්දක් කරගෙන හිටපු අඟුලිමාල වගේ පිරිසක් නිවන් දකින්න පුළුවන්කම ලැබුණා නම් අරිහත්ත්වයේ සාක්ෂාත් කරගන්න පුළුවන්කම ලැබුණා නම් පින්වතුනි අපි ඔබ වගේ පිරිස් ඒ තරම් පාප කර්ම කරගෙන නැහැ මේ ජීවිතේ. එහෙනම් අපිට තියෙන්න ඕනේ අදිස්ථානයක් වීරයක් මේ භවගමන කෙලවර කරගන්නවා කියලා. මෙන්න මේ අදිස්ථානයේ යුක්තව තමයි පිටුතනේ මෙතනින් එහාට අපි මේ කටයුතු දික් කරගෙන යන්නේ. හොඳ ආකාරවම අවබෝධ කරගව මේ ජීවිතය කියන්නේ මොකද්ද කියලා. මේ මනුස්සත් බැවක් ලැබිලා අපි මේ කරගෙන යන්න ආපු වැඩ පිළිවෙල මොකද්ද? තථාගතයන් වහන්සේ නමක් මේ ලෝකෙට දී වෙලා දෙන්න උත්සාහ කළේ මොකද්ද කියලා. නිගණ්ඨ නාත පුත්ත කියනවා. ඔබ අහලද නිගණ්ඨ නාත පුත්ත කියන ශාස්ත්‍රෝවරය ගැන බුදුහාමුදුරුවෝ කාලේ හිටපු නිගණ්ඨ නාත පුත්ත කියනවා යමෙක් පව් කළා නම් ඒ පව් ඒ කාන්තෙම විඳින්න ඕනේ. ඒ පව් වලට අදාළ විපාක විඳලා විතරයි ඒකෙන් ගැලවෙන්න පුළුවන් කියලා. ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ කියනවා නෑ මම එහෙම කියන්නේ නෑ. ඒක නෙමෙයි ලෝකේ තියෙන ධර්මතාවය. කවුරු වුණත් මොනතරම් පව් කළා ඒ කෙනා සෝතාපන්න ඵලයට පත් වුණොත් එදයින් පස්සේ සතර අපායට යන්න හේතු සාධක වුණා වූ යම්කිසි පාප කර්මයක විපාක තියෙනවනම් ඒ සියල්ල අහෝසි වෙනවා කියන්නේ. එහෙනම් පින්වතුනි මේ සෝතාපන්න ඵලයේ තමයි අපිට තියෙන ලොකුම ගැළුව. කොච්චර පින් කළත් පින්වතුනි සෝතාපන්න ඵලයට පත් වෙන්න බෑ. ඒවට උපනිශ්‍රයක් සැලසෙනවා විතරයි. එහෙනම් සද්ධර්මයේ තුලින් මේ දේ අවබෝධ කරගෙන ඊට අදාළ මානසික මට්ටම ගොඩනගා ගත්තට පස්සේ තමයි පින්වතුනි අපිට පුළුවන්කම හම් වෙන්නේ මෙතනින් අත විදින යන්න. මෙතනින් අත විදින යන්න බැරි වුණොත් එහෙම පින්වතුනි සතර අපායේ බලාගෙන ඉන්නවා. සතර අපායේ අතවනනවා අපිට හැම මොහොතකම. අද අපි මේ මනුස්සත්වයක් ලැබිලත් මෙහෙමනම් පින්වතුනි හිතලා බලන්න ඔය මේ පාරේ කුණු වෙලා හැලෙන බල්ලෙක් එහෙම මොන ජීවිතේ මොනව කරන්නද කියලා ඔතනින් එහා මෙතනින් ගිහිල්ලා මේ කාය අතහැරියට පස්සේ තනිකරම පින්වතුනි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ හුලඟට අහුවෙච්ච පරණලාපතක් වගේ කියලා. හුලඟට අහුවෙච්ච පරණලාපත එක වෙලාවකට එක පැත්තකට ගහගෙන යනවා, තව වෙලාවකට තව පැත්තකට ගහගෙන යනවා, තව වෙලාවකට තව පැත්තකට ගහගෙන යනවා. එහෙනම් කර්ම ප්‍රවාහයට අහුවෙලා පින්වතුනි එතනින් මෙතනටත් මෙතනින් එතනටත් ගහගෙන ගිහිල්ලා දුකෙන් දුකට වැටෙන මහා අනාත්මය බවට පත් වෙනවා මේ සංසාර ගමනේ. අද ඔබට ඒ අනාත්මත්වේ නෑ පින්වතුනි තාම. මොකද අද ඔබට මනුස්ස ශරීරයක් ලැබිලා තියෙනවා. හිතන්න පුළුවන් ක්‍රමවේදයක් හැදිලා තියෙනවා. හිතන්න පුළුවන් ක්‍රමවේදයේ තමයි පින්වතුනි වැදගත්ම හරිය. සමහර විට ඔබට යුද්ධය නිසා යම් පීඩාවකට ඔබ පත් වෙන්න ඇති. නමුත් ඔබට ඒකින් මහම පීඩාව සිද්ධ වෙලා නැහැ. ඔබට මානසික විකෘතියක් සිද්ධ වෙලා නැහැ. ඒක වටිනෝ කොටම වඩ. එහෙමනම් ඒ තුල පින්වතුනි ඔබට හිතන්න පුළුවන්කම ලැබෙනවා. කාමයේ හැසිරෙන අයට, කාමයේ මුදුන්පත් කරගත් අයට තමයි පින්වතුනි මේ ශරීරයේ වැදගත්කමක් තියෙන්නේ. නමුත් මේ කාමෙන් එතන වෙලා යන්න හදන පිරිසට පින්විතින ශරීර තිබ්බත් එකයි නැතත් එකයි ඒ අයට ඕනේ මේ මානසික මට්ටම පිරිසුදු කරගන්න. එහෙනම් මේ මානසික මට්ටමේ පිරිසුදුතාවයෙන් තමයි පින්විතින මේ නිවන් මඟ සකස් වෙන්නේ. එහෙනම් දැන් ඔබට ඒකට කිසිම අඩුපාඩුවක් නැහැ ඔය නිවන් මඟ සකස් කර ගැනීම උදෙසා. ඔබට ඒ සියල්ල ඒ ලෙසම පවතින්නේ. ඔබට තියෙන්නේ කොහොම හරි මේ දහම් න්‍යාය ධර්මයේ අවබෝධ කරගන්න, මේ ලෝකේ සත්‍ය අවබෝධ කරගන්න. එහෙමනම් පින්විතින මේ ලෝකෙට ඕපපාතික සත්‍ය කොටස් දිහි වෙනවා. ඒ ඕපපාතික සත්ත කොටස් අපායේ දිව්‍ය ලෝක වශයෙන් මෙන් වෙලා අපායේකින් සත්‍යෝ ඉන්නවා. ඒ අය මහා දුකින් දුකට පත් වෙලා දුක් විඳින පිරිස. දිව්‍ය ලෝක සත්‍යයේ ඉන්නවා පිංගුතේ සැපෙන් සැපට පත් වෙලා යම් සැපයක් විඳින පිරිස. නමුත් ඒ දිව්‍ය ලෝකයේ තියෙන මහා දුක්ඛ කන්දයක් ගැන තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා. අපි ඒ දේවල් කතා කරගෙන යනවා. ඔබට යම්න යම් මොහොතක හැකියාවක් ලැබුණොත් සිංහතින් මේ ලෝකයේ පිළිබඳ අනිත්‍ය දුක් අනත්ත වශයෙන් මේ ලෝකේ දකින්න. මේ ලෝකෙට තියෙන ඇල්මක් තියෙනවා නම් ඔන්න ඔය ලෝකෙට තියෙන ඇල්මෙන් මිදෙල යන්නේ ක්‍රමවේදයක් සකස් වුණා නම් අන්න එදාට ඔබ දිනු. ඔය මොනවා තිබ්බත් වැඩක් නැහැ සිංහතින්. අපි දකිනවා මේ මහා සල්ලිකාරයෝ දණු කුේරයෝ ඉන්නෝ මහා සල්ලියක් තියාගෙන යාන වාහන ඔක්කොම තියාගෙන තට්ටු පහේ හයේ ගෙවල් 10 15 තියාගෙන ඉන්න පිරිස් මැරිලා ගිහින් කෙලින්ම අසූචි ගන්න මල පෙරේතයෝ වෙන්නේ. මේ සමාධි මට්ටම් වලට අපිට පේන දේවල් තියෙනවා පිටුතුනේ මහා දරුණුයි මේ මේ මෙතනින් එහාට තියෙන බවගම. අපි හිතන් ඉන්නේ නම් මහා උජාරුවට අපි මෙහෙමයි අපි මෙහෙමයි අපි මුදුන කියන හිතාගෙන වෙන වැඩ පිළිවෙලක් තුනදී අන්තිමට මෙන්න පිටුතුනේ මෙතනින් එහාට කෙලින්ම අසූචිකන අමු පෙරේත වෙලා තමයි උපදින්නේ. පිළිකා රෝහලේ දේශනාව කරන වෙලාවේ සමාධියට නැගිලා එනවා පිටුතුනේ. අර පිළිකා තුවාල වලට කට තියෙන සාස් ගාල අදින වර හැරෝසාරේ මේ මලකුණු පෙරේතයෝ එතනම මැරිලාවිල්ලා එතනම ඉපදිලා ඉන්නේ. මේක ලෙහෙදි පහසු දෙයක් නෙමෙයි. ඔබට යම් දවසක සමාධි මට්ටමක් ගොඩ නැගුණොත් ඔබටම තේරි පිංවිතින් මේක මේ සසරේ නම් එක බිന്ദു මාත්‍රයක්වත් යා යුතු නැති බව. ඒ වුණාට අපිට මේක තේරෙන්නේ නැහැ. තරුණ ජවයේ තියෙන වෙලාවේ තරුණ ජවයෙන් අපි මත් වෙනවා. නිරෝගීකම තියෙන වෙලාවේ නිරෝගීකමින් මත් වෙනවා. ජීවිතයේ තියෙන වෙලාවේ ජීවන මදයෙන් මත් වෙනවා. බලයේ තියෙන වෙලාවේ බලයෙන් මත් වෙනවා. ධනෙ තියෙන වෙලාවේ ධනෙෙන් මත් වෙනවා. ඔය ටිකේ මත් වෙලා ඉන්න කල් පිංවිතින් මේ කියන කතාව හොඳාකාරවම තේරෙන්නේ නැහැ. හැබැයි මෙතනින් නිදහස් වෙච්ච ගමන අර හිසේ තියන් හිටව බර බිමින් තිබ්බා වගේ පිංගුතනි කෙලින්ම නරකාදී තමයි ඉහළ උපත්දී ළමයි. අපි දන්න සමහර මුදලාල්ලා ඉන්නවා පිංගුතනි. ඒ වගේම සමහර රාජ්‍ය ආයතන වල හිටපු මහා ලොකු නිලධාරීන් ඉන්නවාද මැරිලාවිලා ගෙවල් අසට වෙලා ඉන්නේ. කන්න දෙයක් හම් වෙන්නේ නැහැ. කාලාන්තරයකින් කාලා නැහැ. ඇවිද ගන්න බෑ පිංගුතනි. මේ මට්ටමින් වැටිලා ඔහේ වැටිච්ච තැන වැටිලා ඉන්නවා මම පෙරේතයෝ වෙලා. නමුත් හිතාගෙන ඉන්න කාලේ නම් හිටියේ මමයි ලොක්ක මමයි මුදුන කියන යාන වාහන ඔක්කොම තියාගෙන. අද දරුවෙක් මල්ලෙක්වත් නැහැ ඒගොල්ලන්ට පිටක් වෙන්නේ. මොකද දරුවන්ට මල්ලන්ට ලෝකෙට උගන්වන්නේ මොකද්ද? පුළුවන් තරම් ලෝකෙ යල්ලපල්ල පුතේ ලෝකෙ කෑලි කඩපල්ල මේ මහා සාර ලෝකයක් තියෙන්නේ. අනිත්යුන්ට නිඳා අපහාස කරලා හිංසා පීඩා කරගෙන හරි කමන්නේ. පුළුවන් තරම් ලෝකෙ යල්ලපන් කියලා උගන්වලා අද අම්මා තාත්තා මැරිලා ගියාට පස්සේ ඒගොල්ලන්ට පිනක් දහමක් කරලා පින් ටිකක් දෙන්නවත් එක්කෙනෙක් ඉතුරු වෙලා නැහැ අයියා. තියාර ප්‍රේතාත්මවෙට පත්තේ එක අපිංගතනි හැමදාම ওই ප්‍රේතාත්මවේ තමයි. තව කල්පයක් ඉදිර යන කම් ඔතන ඉන්නවා. කන්න ටිකක් නැතුව බොන්න ටිකක් නැතුව අප්‍රමාණ දුක් විඳිනවා. කන්න බොන්න උරුමේ විදියට එන්නේ පිංගතනි අසුචි විතර. කනවන. ඉතින් ඔය මට්ටමට අපේ ජීවිත දාගන්න ඕනේ නෑ අපි. ඔබ අපි හැම කෙනාම පිංගතනි මේ සංසාරේ විතරක් නෙමෙයි මේ අත්බැවෙත් මිනි මරලා තියෙනවා ඔය ඔක්කොම කරලා තියෙන්නේ. එහෙමනම් දැන් මේ අවස්ථාවේදී අපි ප්‍රයෝජනයක් ගන්න තියෙන්නේ කොහොමෙන් හරි පිංගතනි සද්ධර්මයේ අවබෝධ කරගෙන මෙතනින් මේක ගොඩ දාගන්න. මට නම් කිසිම අවශ්‍යතාවයක් නැහැ පින්වතුනි ඔබට. මගේ ප්‍රාර්ථනාව තියෙන්නේ මෙතන අද ඉඳගත්තු පිරිස විතරක් නෙමෙයි. මේ රට ජාතිය වෙනුවෙන් මහා සේවයක් කරු මේ මහා උත්මයේ සියලු දෙනා. මේ සතර අපායෙන් අත මිදින යන වැඩ පිළිවෙලකට යදෙනවා නම් ඒ තරම් සතුටක් මට තවත් නැහැ. ඒ උදෙසා ඒක නිසා තමයි මේ යෝජනා වාපකව මම ඉහ මුදුනේ මේක බාරගත්තේ. මේ මුළු ලංකා ද්වීපේටම බණ කියනවට වඩා මම හරි සතුටක් ලබනවා ඔබට මේ සද්ධර්මයේ අවබෝධ වුණොත් අද. පින්වතුනි අපි කැමති වුණත් නැතත් මේ ලෝකේ කිසිම දෙයක් අපේ කැමැත්තට සිද්ධ වෙන්නේ නැහැ. ඒක අපි දැන් මේ ප්‍රත්‍යක්ෂ වශයෙන් වටහා ගමු තව ටික වෙලාවකින්. එහෙනම් මේ හේතුන්ගෙන් හටගත්ත දේවල් හේතු නැති වෙලා නැති වෙලා යන ස්වභාවයෙන් යුක්තයි මේ ලෝකේ. අද ඔබට යම් ඉරණමක් අත් වෙලා තියෙනවා නම් පින්වතුනි ඒ ඉරණම අත් වෙලා තියෙන්නේ මේ හේතුන්ගෙන් හටගත්ත දෙයක හේතු නැති වීමෙන් ලැබෙන ඵලයක් විදිහට. එහෙනම් මේක මේ අපි හිතන් ඉදී විදියක්වත් තාගසව කාගේ හරි ප්‍රාර්ථනාවක්වත් ඔය මොකුත් නෙමෙයි. මේ ටික හරියාකාරව තේරුම් ගත්ත නම් තේරෙන්නේ මේ ලෝකෙට තියෙන ඇලීම තහවුරුලීම නැති වෙලා ගිහිල්ලා ඉන්නකම් මම ඉන්නවා මට ඉන්නවත් අවශ්‍යතාවයක් නැති මට්ටම නැති වෙලා එනවා. ඉන්නකම් ඉන්නවා මම මට කිසි දෙයක් බලාපොරොත්තුවක් මට නැහැ. කන්න ටිකක් දුන්නොත් ওই ටික කාලෙම මම ජීවත් වෙනවා. බොහෝම අල්ප මාත්‍රී වශයෙන් තින්නුතුනි තමන්ට අවශ්‍ය දේවල් ලබාගෙන ජීවත් වෙන ක්‍රමවේදයක් හැදිලෙනවා. මමත් රට රාජ්‍යවල ගිය කෙනෙක්. ලෝකේ අල්ලන්න කියලා හිතාගෙන මමත් ගිහිල්ලා තියෙන්නේ අන්තිමට මේ සද්ධර්මයේ මනාකොට හික්මිලා යම් දැනකට ආපු ගමන් මෙතනින් අත මිදෙන්න තීරණය කළා. ඒ තීරණය කළා ඒ වෙනකොට හරිහම්ම කරගත සියලුම ධනේ සාස්ත්‍රුන් වහන්සේගේ සාසනයට පූජා කළා. මේ පැවිද්ද වෙනකම් බලාගෙන ඉන්නවා. තුන් ජීවරයයි පාත්‍රයයි දරාගෙන රුක්ස මූලයක් අරගෙන ගිහිල්ලා මේ භව ගමන කෙරවර ගන්න මහා අදිස්ථානයේ යුක්තව තමයි කටයුතු කරන්නේ. මම ලංකාවට ආපු මොහොතේ ඉඳලා පින්වතුනි තුන්වෙනිද පටන් ගත්ත දේශන මාලාවේ මේ අවසාන දවසද මේ දේශනාව අවසන් වෙලා ආයි තව දේශනාවක් තියෙනවා අපත ගොයන්නේ. එක දිගටම හැමදාම දේශනා දෙකක් හෝ එකක් පැය තුනක් හතරක් කතා කරමු. මේ කරන්නේ පින්වතුනි මේ නිකන් හතර පහයට යන්න ඕනේ නැහැ අපි. අන්න ඒක තමයි ඔබට මේ පෙන්වුම් කරලා දෙන්නේ. මොකද සමාධි ක්‍රමවේද වලට පේනවා උඩ පැන පැන හිටපොයි කොහෙද ගිහිල්ලා උපදින්නේ කියලා. අධික මානෙන් ඉන්න අය ගිහිල්ලා කොහෙද උපදින්නේ කියලා. ඉතින් නිකන් අපරාධයෙන් මනුෂ්‍ය ජීවිතයක් අපිට ලැබිලා. විශේෂයෙන්ම පින්තුනි ඔබ වගේ පිරිස් මේ තරුණ පිරිස් මහ ජවයක් තියෙන පිරිස්. ඔබ එක යුද්ධයක් කළා ඊට වඩා මහ යුද්ධයක් තියෙනවා. අන්න ඒක කරමු අපි හැමෝම එකතු වෙලා. ඒ තමයි පින්තුනි මේ මාර යුද්ධේ. ඔය යුද්ධෙනුත් ඔබ ජයග්‍රහණය කළා මහ ජයග්‍රහකගේ විදිහට. තව යුද්ධයක් තියෙනවා පින්තුනි. අන්න ඒකෙනුත් ජයග්‍රහණය කරගන්න පුළුවන් නම් ඔබ දිනුම්ම දිනුම් ආපහු සැරයක් ඔබ පරදින්නේ නැහැ ජීවිතේ. ඒක උදෙසා මේ දැන් දහම් න්‍යාය ධර්මයේ අවබෝධ කරගමු. අපි මේ ලෝකෙට එන ක්‍රමවේදයක් තියෙනවා. මේ ලෝකෙට එන ක්‍රමවේදය තමයි පින්වතුනි අපි මේ තණ්හාවෙන් ඇලුනාට පස්සේ යම් තැනක තණ්හා වුණා නම් අන්නේ තැන තණ්හා වීම නිසා ඇහැකින් රූපයක් බලන්න තණ්හාවක් ඇති කරගත්තා නම් කනට ශබ්දයක් අහන්න තණ්හාවක් ඇති කරගත්තා නම් අන්නේ තණ්හා ඇති කර ගැනීම නිසා හැම මොහොතකම පින්වතුනි ඇහැක් කනක් දිවක් ශරීරයක් මනසක් එක්ක උපදින මට්ටමක් හැදිලෙන්නේ. එහෙනම් දැන් රූප බලන්න දැඩි ආසාවක හිටපු කෙනෙක් පින්වතුනි ඇහැක් සහිතව උපදින. හැබැයි කරගත්ත කර්මානුරූපීව මොකද වෙන්නේ? ඒ ඇහැයි අයිතිකාරයා කවුද කියලා දන්නේ නැහැ. සමහර විට පින්වතුනි ඒ ඇහැයි අයිතිකාරයා බල්ලෙක් වෙන්න පුළුවන්. ප්‍රාර්ථනාව නම් කළේ එකම එක දෙයක්. මොකද්ද ප්‍රාර්ථනාව විදිහට කළේ? මට ඇහැක් ඕනි. මොකද මේ ඇහෙන් රූප බලන එක මහා සාරයි කියලා හිතාගෙන කරපු වැඩ පිළිවෙල. කනෙන් ශබ්ද අහන එක මහා සාරයි කියලා හිතාගෙන කරපු වැඩ පිළිවෙලක හින්දා පින්වතුනි කනත් සහිතව ගිහින් උපදින. හැබැයි මේ කන සහිත උපදිනකොට මේ කන සහිත විපදුනේ මොකෙන්ද කියන එක ගැන අපිට අතිරණයක් ගන්න අයිතියක් නැහැ. ඒක අපිට කරන්න බෑ. අපිට කරන්න පුළුවන් තණ්හා කරගන්න එක විතරයි. තණ්හා කරගත්තට පස්සේ එතනින් එහාට ගිහිල්ලා මොකෙක් හරි වෙලා උපදිනවා. ඇහැක් ගන්න දිවක් ශරීරයක් මනක් තියෙන. ඔතනින් තමයි පිටුදින මේක මේ පටන් ගන්න. එහෙනම් මේ ලෝකයේ සැරිසරණ එක මහා ශ්‍රේෂ්ඨයි මහා උතුම් කියලා හිතාගෙන මේ ලෝකයේ සුභයි කියලා ගත්ත මහා අමූලික දෘෂ්ටියක ඉඳගෙන තමයි තියෙන්නේ මේ භව ගමන උදා කරගන්නේ හැම මොහොතකම. මේ ලෝකයේ සාරයි කියලා ගත්ත මුලා දෘෂ්ටියක ඉඳගෙන මේ ලෝකයේ සුභයි. ඒ කියන්නේ මේ යම් යම් දේවල් නිසා යම් භවයක් සකස් වෙනවා නම් අන්නේ භවය හරි සාරයි කියලා හිතාගත්ත මුලා දෘෂ්ටිය නිසා. එහෙනම් මේ භවයට සුදුසුයි මේ භවයේ සාරයි කියලා හිතාගෙන යන භව ගමනක් නිසා පින්විතනි හැම මොහොතකම මොකද වෙන්නේ? අපි මේ භවයට ඇදිලා එනවා. අපි කොච්චර කැමති වුණත් අකමැති වුණත් පින්විතනි අද ඔබට පුළුවන් ද මැරෙන උපදින එක නතර කරගන්න. ඔන්න නොතනයි අපිට තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. මොකද භවයේ සාරයි කියලා හිතාගෙන ඉඳද්දි භවයේ සුදුසුයි කියලා හිතාගෙන ඉඳද්දි පින්විතනි මැරිච්ච ගමන් මොකක් හරි භවයක උපදිනවා ගිහින්. දැන් එහෙනම් මේ ප්‍රශ්නෙට උත්තරයක් ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි පින්විතනි මෙන්න මේ භව ගමන නවත්ත ගන්න වැඩ පිළිවෙලට එකතු වෙන්නේ. එහෙනම් දැන් අපි දැක්ක මෙතන තියෙන වැරද්ද මොකක්ද කියලා. අපිට තියෙනවා මුලා දෘෂ්ටියක් පින්වතුනි මේ උපදින එක හරි සාරයි කියන. මේ භවය හරි සාරයි කියලා ගත්ත මුලා දෘෂ්ටියක ඉඳගෙන තමයි අපි කටයුතු කරන්නේ. ඔය දෘෂ්ටියට එන්න හේතුවක් තියෙනවා. ඔය දෘෂ්ටියට එන්න තියෙන එකම හේතුව තමයි පින්වතුනි මේ ලෝකය හරි සාරයි කියලා ගත්ත මුලා දෘෂ්ටිය. ලෝකය සාරයි කියලා ගත්ත ගමන් පින්වතුනි ලෝකයේ තියෙන අනිත් දේවල් එක්ක මේ සසරේ සැරිසරන දැඩි කැමැත්තක් හටගන්න. පුතා හරි සාරයි කියලා වැටහිච්ච අම්ම කෙනෙක් ප්‍රාර්ථනා කරනවා උපදින භවයක් ගන්න ඔබ මගේ පුතාම වෙලා උපදින්න ඕන. අර බලන්න අර පුතා කියන කෙනාට සාරත්වයෙන් බැඳුනට පස්සේ අන්නේ සාරත්වයේ නිසා මේ අම්ම මොකද කරන්නේ? භවයට යන්න බය නැතිකමක් හදාගන්න. අර මහා ගෝරතර සංසාරයට ඇතුල් වෙන්න උත්සාහ කරනවා අර පුතා නිසා. ඔන්නෝම දෘෂ්ටිගත වීමක් තියෙනවා. මොකක් හරි මේ ලෝකෙ දෙයකට බැඳිච්ච ගමන් පින්විතේ අන්නේ බැඳිච්ච දේ නිසා මේ ලෝකෙ සැරිසරන්න උත්සාහ කරනවා. ඔය තැන තියෙන කල් යමෙක් චුත වුණා නම් පින්විතනි ඒ චුති චිත්තියට ප්‍රතිසන්ද චිත්තයක් එකතු වෙනවාම තමයි අරිහත්වෙන් කෙලවර වෙන්නේ නැහැ. ඒක හැම මොහොතකම සිද්ධ වෙන්නේ ඔන්නෝ වගේ මේ වස්තුන්ට බැඳිලා ඒ වස්තුන් නිසා මේ භවයේ සැරිසරන්න දැඩි කැමැත්තක දැඩි ආයාසයක පසු වෙනවා. දුවෙකුට බැඳෙන්න පුළුවන්, පුතෙකුට බැඳෙන්න පුළුවන්, යාන වාහනයකට බැඳෙන්න පුළුවන්. සමහරව ඉන්නවා පින්වතුනි ගේ දොර ඉඩකඩම් වලට බැඳිච්ච පිරිස්. ගේ දොර ඉඩකඩම් හරි සාරයි කියලා හිතාගෙන මට මේ ගේ දොර හැමදාම තියෙනවා නම් හොඳයි කියලා හිතාගත්ත පිරිසක් ඉන්නවා. ඔන්න ඔය පිරිස මැරිලා ගිහිල්ලා පින්වතුනි කරන්නේ මොකද්ද? ගේ වටේ සැරිසරසර ඉන්නේ. එහෙනම් ගේ වටේ වලයාකාරව සැරිසරන එකට කියනවා පින්වතුනි ගේ වලයා හෙවත් ගෙවලයා කියලා. එහෙනම් ඔය ගෙවල සංඛාර වැඩෙන්නේ ඔන්න ඔය විදියට. දැන් මොකද වෙන්නේ? මේ කර ගේ සාරයි කියලා අල්ලගත්තා, ඉඩම සාරයි කියලා අල්ලගත්තා. ඒක නිසා දැන් මොකද වෙන්නේ? ගෙවලේක වෙලා ඉඳගෙන මේ ගේ වටේ සැරිසරසර ඉන්නවා. ඔය ගෙදරට අද කවුරු හරි ආවොත් එහෙම ඇවිල්ලා මගේ කියලා කිව්වොත් එහෙම පිංගුතුනි තණ්හාවෙන් පුපුර පුපුර ක්‍රෝධයෙන් පුපුර පුපුර ඉන්නවා තොගේ වෙන්නේ කොහොමද බල මේව මගේ ඊටත් බණක් කිය. ඕන් ඔහම ස්වභාවයක් හත ගන්න. එහෙනම් දැන් ඔබට අවබෝධ වෙන්න ඕනේ පිංගුතුනි ඔබ යමක් අල්ලගත්තා නම් අන්නේ සාරයි කියලා අල්ලගත්ත තැන නිසා ඔබ ඉඩ දෙනවා ඔබව භවයට යන්න. යමක් සාරයි කියලා අල්ලගත්ත තැන් පටන් මොකද්ද කරන්නේ අන්නේ සාරත්වයේ උදෙසා ඔබ භවයට ඉඩ දෙනවා ඔබව නැවත උප්පත්තිය ලබන්න. එහෙනම් යමක් සාරයි කියලා අල්ලගත්තා කියලා කියන්නේ පිංගුතුනි මහා විනාශයක්. එහෙනම් සාරයි කියලා අල්ලගත්තා නම් යමක් ඒ සාරයි කියලා අල්ලගන්න හේතුවක් තියෙනවා. යමක් සාරයි කියලා අල්ලගන්න හේතුව තමයි පිංගුතුනි අන්න එතන තියෙනවද සැපයයි කියලා අල්ලගත්ත දෙයක්. මේ ලෝකයේ සැපයි කියලා අල්ලගත්ත කෙනා එතනින් එහාට මේ ලෝකයේ සාරයි කියන මුලා දෘෂ්ටියට වැටෙනවා. මේ ලෝකයේ සැපයි කියලා අල්ලගන්නත් හේතු සාධකයක් තියෙනවා. මේ ලෝකයේ සැපයි කියලා අල්ලගන්න හේතුව තමයි පිංගුතුනි මේ ලෝකයේ ඔබ කැමති විදියට තියෙනවා කියලා හිතාගන්න නිසා. මේ ලෝකයේ ඔබ කැමති විදියට තියෙනවා කියලා හිතා ගන්නකොට ඒ තමන් කැමති විදියට මේ ලෝකයේ වෙන බව දැනෙනකොට තියෙන්නේ මොකද වෙන්නේ? මේ ලෝකයේ සැපයි කියලා දැනෙන්න පටන් ගන්නවා. මේ ලෝකයේ සැපයි කියලා දැනෙන්න පටන් ගන්නකොට මේ ලෝකයේ හරි සාරයි කියලා වැටහෙන්න පටන් ගන්නවා. මේ ලෝකයේ සාරයි කියලා වැටහෙන්න පටන් ගන්නකොට තියෙන්නේ මේ බබ ගමන හරි සාරයි කියලා මේ බබයට ගිහිල්ලා වැටෙනවා. මෙන්න මේකයි තියෙන්නේ අපි මේ භවයේ හැරිසරන්න ප්‍රධාන හේතුව. එහෙනම් ලෝකයේ මගේ වශයෙන් පවතිනවා කියලා ගත්ත මුලා දෘෂ්ටියක් නිසා මගේ වශයෙන් පවතින හැම මොහොතකම සාරයි මේ සැපයයි කියලා දැනෙන නිසා යමක් සැපයි නම් ඒ සැප වෙන හැම මොහොතකම පිංගුතුනි මහා සාරයක් තියෙනවා කියලා වැටහිලා ඒ සාරය නිසා මේ භව ගමන සුදුසුයි කියලා භවයට එකතු වෙනවා. හැබැයි මේ භවය කියලා කියන්නේ පිංගුතුනි උදාහරණකින් ගත්තොත් එහෙම ඔබ ගංගාවක කොටයක් උඩ නැගලා යන්තම් පාවි පාවි එනකොට මහා ගැඹුරු ජලාශයක් මේකෙන් මිදෙන්න විදිහක් නැතුව කොටයක් උඩ නැගගෙන පාවීගෙන එනකොට එතනින් එහාට පේන්න තියෙනවා මහා දියැල්ල. මේ දියැල්ලෙන් වැටෙන්න යන මොහොතක් තමයි පිටින් ඔය භවයක් සකස් වෙනවා කියලා කියන්නේ. මේ ඉපදිනා තියෙන භවයෙන් මැරෙන මොහොතේදී එතනින් එහාට මොකක් වෙයිද කියලා ගැන හිතා ගන්න බැහැ. මේ ඇල්ලෙන් පල්ලිහට වැල්ල ගහක් උඩට වැටේද ගලක් උඩට වැටේද කිඹුලු ඉන්න දැනකට වැටේද මහා මිනි මරණ මේ මෝරුවාගේ ආදි වශයෙන් ඉන්න තැනකට වැටේද? ඔය එක තැනක්වත් ගැන කිසිම විශ්වාසයක් නෑ අපිට. හැබැයි පින්වතුනි යන යම් ආස්වාදයක් ලැබුවා නම් මේ වස්තුන්ගේ. ඒ වස්තුන්ගේ ලැබපු ආස්වාදය නිසා මොකද වෙන්නේ? මේ ලෝකයේ සාරයි කියලා වැටහිලා මේ භවයේ සුදුසුයි කියලා දැක්ක වැටෙනවා. එහෙනම් භව තණ්හාව කියන එක ඇති වෙනවා මේ භවයේ කොයිතරම් සාරද කියලා මේ භවයේ යන්න තියෙනවා නම් කොච්චර හොඳද කියලා. නමුත් අපිට අවබෝධයක් වෙන්නේ නෑ පින්වතුනි මෙතනින් එහාට. දැන් නම් හාත්පස තේින්න තියෙනවා දියැලලට වැටෙන්න කලින්. නමුත් දියැලල පහු කරනකොට පින්වතුනි පල්ලෙහාට වැටෙනවා එතනින් එහාට මොනවා වේද කියලා දන්නේ නැහැ. ඒකයි තථාගතයන් වහන්සේ කිව්වේ හුලඟට අහුවෙච්ච පරණලා පතක් වගේ කියලා. කර්ම ප්‍රවාහයෙන් එහෙට මෙහෙට පෙරලි පෙරලි ඉන්නවා මිසක් එතනින් ගොඩ යාමක් නැහැ. එහෙනම් දැන් මේකෙ මිදෙන්න ක්‍රමවේදයක් තථාගතයන් වහන්සේ දේශනා කළා. දැන් ඔබ කාට හරි කියනවා නම් ඒ මට ආයි උපදින්න ඕනේ නැහැ කියලා. උපදින්න ඕනේ නැහැ කිව්ව පමණින් පින්වදෙනි උපදින්න නැතුව ඉන්නේ නැහැ. ඕනේ කෙනෙකුට පුළුවන් මට නම් ආයේ උපදින්න බෑ කියලා කියන්න. නමුත් පින්වදෙනි ආයේ උපදින්න බෑ කියලා කිව්වට ආයේ උපදින්න ඕනේ නැහැ කියලා කිව්වට ඔය උප්පත්ති ඔබට එහෙම නවත්තන්න පුළුවන් එකක් නෙමෙයි. මෙතනින් කරකිරා ගිහිල්ලා අර මහ බව ගමනට වැටෙනවා. මොකද හේතුව? ඔබ තුලම තියෙන මුලා දෘෂ්ටි නිසා ඔබ මේ දේවල් වලට ඇලුම් කරන්න පටන් ගන්නවා. රූප බලන්න දැඩි ආසාවක් තියෙන කෙනා පින්වතුනි මේ ඇහැට රූපයට ඇලෙන්න පටන් ගන්නවා. ඇහැට රූපයට ඇලුනා කියලා කියන්නේ පින්වතුනි ඒ මොහොතේ භවයන් සකස් වෙනවා, ඒ භවයට ගිහිල්ලා වැටෙනවා. ශබ්ද අහන්න ආසාවක් ඇති කරගත්ත කෙනා හැම මොහොතකම කනටයි ශබ්දයටයි ඇලෙන්න පටන් ගන්නවා. එහෙනම් කනක දැඩි අවශ්‍යතාවයක් ලැබෙනවා, රූපයක ශබ්ද රූපයක දැඩි අවශ්‍යතාවයක් ලැබෙනවා. එහෙනම් ඔන්න ඔය දේවල් නිසා මොකද වෙන්නේ? ඒ කෙනාට භව සකස් වෙනවා. බව සකස් වුණා කියලා කියන්නේ අර ඇල්ලෙන් පල්ලෙහාට යන වගේ වැඩ. ආයි කවුරු වෙලා ඔය ඇහැ කන නාසය දිව ශරීරය ඇතුව උපදීද දන්නේ නැහැ. මිනිස්සෙක් වෙලා උපදීද, දෙවි කෙනෙක් වෙලා උපදීද, බල්ලෙක් හරකෙක් වූරුවෙක් මොකෙක් හරි වෙලා උපදීද, නිරිසත්වෙක් වෙලා උපදීද, පෙරේතෙක් අසුරෙක් වෙලා උපදීද, ඔය එකක් ගැනවත් අපිට අවධානය යොමු කරන්න බෑ. ඔය එකක් ගැනවත් අපිට හිතා ගන්න බෑ පින්වතුනි යන දිය ඇල්ලෙන් පල්ලෙහාට වැඩ ස්වරූපය නිසා. එහෙනම් දැන් ඔය මේ මේ මේ தත්ත්වෙට උදා වෙන්න හේතුව අපි දැනගත්තා නම් සත්‍ය අවබෝධය ලබන්න පුළුවන් නම් මේ ලෝකේ මේ ඇත්ත මොකද්ද කියලා. ඔන්න ඔය ඇත්ත අවබෝධ කරගත්තා නම් පින්වතුනි මේ මට්ටමින් අපිට නිදහස වෙන්න පුළුවන්. දැන් අපි මේ හිතන් ඉන්න ක්‍රමවේදේ තමයි අපි කැමති විදිහට මේ ලෝකේ දේවල් වෙනවා කියලා. ඔය දෘෂ්ටිය නිසා තමයි පින්වතුනි අපිට සැප කියන දේක් උපදින්නේ. නැත්තම් මේ ලෝකේ සැප කියන දේක් හොයාගන්න බැහැ. මානසික සැපය කියලා යමක් තියෙනවනම් ඔය මානසික සැපය කියලා තියෙන්නේ පින්වතුනි යමක් කැමැත්තෙන් හිටියානම් අන්නේ කැමැත්ත ඉස්සෙද්ද වුණානම් අන්නේ දාට අපි හරි මානසික සතුටුයි. එහෙනම් යමක් අපි වශයෙන් තියෙනවා කියලා හිතාගත්තාම අපේ කැමැත්තට තමයි මේ දේවල් වෙන්නේ කියලා හිතාගත්තාම අන්නේ වෙලාවෙදී අපේ කැමැත්ත ඉෂ්ට වුණොත් අපි හරි සතුටුයි. අපේ කැමැත්ත ඉෂ්ටුනේ නැත්නම් පින්වතුනි අපි කැඩෙනවා මේ දේවල් එක්ක. හැබැයි මේ මුලාවට පත්වීම තුළ අපි හිතාගෙන ඉන්නවා හැමදේම පින්වතුනි අපි කැමති දේ වෙයි කියලා. ඒ අපි කැමති දේ වෙයි කියන දේ තැන තුළ තමයි මේ ලෝකයේ සැපයි කියන ඔබට වැටහිලා ඇති. ලෝකයේ සැපයි කියන දෘෂ්ටියට වැටිච්ච ගමන් සාරයි කියන දෘෂ්ටියට වැටලා බව ගමනට එකතු වුණා. එතනින් ඉහට ගැලවෙන්නක් නැහැ. එහෙනම් මොකද්ද පින්වතුනි මේ ලෝකයේ මේ අපි කැමති ලෙස මේ ලෝකයේ නැත්තම් මේ ලෝකයේ ධර්මතාවයේ මොකද්ද මේ සියලු දේ සිදුවීමේ? සියලු දේ සිදුවෙන ධර්මතාවයක් තියෙනවා. ඒ සියලු දේ සිදුවන ධර්මතාවයේ තමයි පින්වතුනි තථාගතයන් වහන්සේ දේශනා කරපු හේතුඵලවාදය. හේතුඵලවාදය කතා කරාම පින්වතුනි අපිට මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම හරියාකාරව වටහා ගන්න පුළුවන්. අන්න එතකොට මේ හේතුඵලවාදයේ මනාවට අවබෝධයෙන් නම් ඉන්නේ පින්වතුනි ඔබ කිසිම දෙයක් නිසා ගැටෙන්නේ නැහැ. අද සමහර විට පින්වතුනි ඔබ යම් යම් දේවල් නිසා ගැටෙන්න පුළුවන්. අද සමහරට ඔබපත් වෙලා ඉන්න තත්ත්වය ගැන හිතනකොටත් ඔබ ගැටෙන්න පුළුවන්. නමුත් මේ හැම දෙයක්ම निराකරණය කරගන්න පුළුවන් පින්වතුනි හේතුඵලවාදය කියන එක මනාවට අවබෝධ කරගත්තා. මොකද හේතුඵලවාදය තමයි පින්වතුනි සත්‍ය කියලා කියන්නේ මේ ලෝකේ තියෙන. හැබැයි අපි ගත්ත මුලාව තමයි අපි කැමති විදිහට මේක තියෙනවා කියන. අපේ කැමැත්තට මේක තියෙනවා කියලා ගත්ත දෘෂ්ටිය. නමුත් ඒක මුලාවක් පින්වතුනි ඒක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඔය අවිද්‍යාවෙන් ඉන්නකම් අපි මොකද කරන්නේ? ඇලෙනවා ගැටෙනවා දෙකෙන් ඉන්නවා. මෙන්න මේ ඇත්ත தත්ත්වයේ ලෝකෙට දෙසන්න තථාගතයන් වහන්සේ යම් ධර්ම කාණ්ඩයක් දේශනා කළා. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති කිය. හේතුම් ගැළපීලා බැඳීමෙන් යමක් උදා වෙවි තියෙනවා. හේතු භංග වීමෙන් ඒ උදා වෙන එක නතර වෙනවා. මෙන්න මේක තමයි පින්වතුනි ලෝකේ තියෙන සනාතනික සත්‍යය. ඔබ අද කොහොම හිතන් හිටියත් මෙහෙම වෙනවා මෙහෙම වෙනවා මෙහෙම වෙනවා කිය කිය හිතන් හිටියත් පින්වතුනි හේතුන් ගැළපීලා බැඳුනොත් ඒ ඵලය විද්‍යාමාන වෙන්න ගන්නවා. හේතු නැති වුණොත් ඒ ඵලය නිරුදා වෙලා යනවා. දැන් ඔබට පේනවා ඇති මේ ලයිට් එක. මේ ආලෝකයක් ගත්තොත් එහෙම පින්වතුනි මේ ආලෝකයේ උදා වෙමි තියෙන්නේ. මේ ආලෝකයේ ඇති වෙලා තියෙන එකක් නෙමෙයි. මේ ආලෝකයේ උදා වෙමි තියෙනවා හේතු ටික තියෙනකම්. ඔබ ස්විච් එක ඔන් කළාම මෙතනට කරන්ට් එක එන නිසා ඒ සියලු හේතුන් සකස් වීම නිසා පින්වතුනි මේ ආලෝකයේ උදා වෙවි තියෙනවා. මේ උදා වෙවි තියෙන ආලෝකයේ ඔබ ස්විච් එක ඕෆ් කරපු ගමන් උදා වෙන එක නතර වෙනවා. මෙන්න මේ සංකල්පය තමයි පින්වතුනි ඔය ජීවිතවල තියෙන්නේ. අපේ මේ ශරීරයක් පවත්වාගෙන යන්න අවශ්‍ය සියලු සාධක අපි ඇතුළට ගන්න නිසා සංඛාර කර කර සංඛාර කර කර ආයුෂයේ අදිනවා, හුස්ම ටික අදිනවා, වතුර දෙනවා, කන්න දෙනවා, නාවල කවල පොල තියාගන්න. මේ ඔක්කොම කරගන්න නිසා පින්වතුනි මොකද වෙන්නේ? ජීවිතයක් කියන එක විද්‍යාමාන වෙවි තියෙනවා. එහෙනම් දැන් අපි හැමෝගෙම ජීවිතයේ උදා වෙවි තියෙනවා හැම මොහොතකම. ඔහොම ජීවිතයේ උදා වෙවි තියෙද්දි යම් හේතු සාධකයක් නැති වුණොත් ඔන්න පින්වතුනි මෙච්චර වෙලාවට උදා වෙවි දිවිච් එක නිරුදා වෙන්න පටන් ගන්නවා. එහෙනම් උදා වෙවි දිවිච් එක නිරුදා වුණා කොහෙටද ගියේ කියලා කියන්න පුළුවන් ස්වභාවයක නෙමෙයි ඒක තියෙන්නේ. ඔබව ගත්තාට පස්සේ පින්වතුනි ඔබත් උදා වෙවි තියෙන වස්තුවක් විතරයි. උදා වෙවි තියෙන වස්තුවක් පින්වතුනි යම් හේතුවක් නැති වෙච්ච එකම මොකද වෙන්නේ? උදා වීම නතර වෙන්නේ. ඔන්න ඔය උදා වීම නතර වීම තුළ පින්වතුනි ඔය අපි කියනවා මම මැරුණා කියලා. මේ මේසය ගත්තොත් එහෙම මේ මේසය පින්වතුනි උදා වෙවි තියෙන්නේ. මේ ධර්ම සංකල්පය අවබෝධ කරගත්තොත් ඔබ කවදාකවත් පින්වතුනි ගැටෙන්නේ නැහැ දේවල් එක්ක. ඔබ හැමදෙයක්ම ගැටෙන්නේ ඔබ ඔබට ඕන විදිහට මේ ලෝකේ පවත්වන්න යන නිසා. ඔබගේ කැමැත්ත ඉෂ්ට වෙන්නේ නැති වෙච්ච ගමන් ඔබ ගැටෙනවා. නමුත් මනාකොට අවබෝධ කරගන්න ඕනේ පින්විතනි, මේ ලෝකයේ දේවල් ඔබගේ කැමැත්ත නිසා නෙමෙයි හටගන්නේ. දැන් මේ මේක ගත්තොත් එහෙම මේ ලෑල්ලකට කපුල් හතරක් ඇන සමග පටිච්ච වෙලා ගැළපීලා බැඳීමේ මේසේ කියන එකක් විද්‍යාමාන වෙමි මෙතන තියෙනවා. මෙලෙස මේ මේසේ විද්‍යාමාන වෙමි තියෙන්නේ, මේ මේසේ උදා වෙමි තියෙන්නේ පින්විතනි මොහොතක් මොහොතක් නෑ. මේසේ උදා වෙමි තියෙනවා. මේ එක හේතුවක් හරි නැති වුණොත් එහෙම මේසේ උදා වෙන එක නතර වෙනවා. ඒක තමයි පින්විතනි මෙතන තියෙන සංකල්පය. දැන් කොහොම කළවත් මට මේ මේසේ අල්ලන්න බෑ. මේසේ අල්ලන්න බැරි හේතුව තමයි පින්විතනි මේසේ කියන ඵලයේ උදා වෙවි තියෙන එකක් නිසා. මේසේ කියන ඵලයේ ඇති වෙච්ච එකක් නෙමෙයි. මේ හේතු ටික ඔක්කොම තියෙනකම් මේ මේසේ කියන එක උදා වෙවි තියෙනවා. එක හේතුවක් හරි නැති වුණා මේ මේසේ උදා වෙන එක නතර වුණා. මේසේ උදා වෙන එක නතර වුණා කියන්නේ දැන් වෙන එකක් උදා වෙමි තියෙනවා. මම මේක එක කකුලකට පයින් ගැහුවොත් එහෙම එක කකුලක් මේකෙන් හරලා දැම්මොත් එහෙම පින්විතනි දැන් මේ මේසේ අබලන් මේසේ කියන එක තමයි දැන් විද්‍යාමාන වෙදී තියෙන්නේ. මෙච්චර වෙලා හොඳ මේසේ කියන එක විද්‍යාමාන වුණා, හොඳ මේසේ කියන එක උදා වෙවි තිබුණා. දැන් මොකද වෙන්නේ? මෙතනට පයින් ගහපු ගමන් මේ කෑල්ල කඩලා ගියා. දැන් මොකද්ද? දැන් වෙන හේතු ටිකකින් හැදිච්ච ඵලයක් තියෙන්නේ. එහෙනම් මෙන්න මේ එකම කරුණක් හරි ඔබ සලකලා බලන්න. මට ඔබ කියන්න තියෙන්නේ එකම එක තැනකවත් තියෙනවද කියලා මේ අපේ කැමැත්ත කියන එක. මේ මේසේ විද්‍යාමාන වෙවි තියෙන්නේ මං කැමති හින්දාද බලන්න. මේ මේසේ අද විද්‍යාමාන වෙවි තියෙන්නේ ඔබ කැමති හින්දාද බලන්න. මේ එහෙකටවත් තියෙන්නේ අපේ කැමැත්ත කියන එක බලපාන්නේ නැහැ. අන්න අයගේ කැමැත්ත අකමැත්ත කියන එක මේකට බලපාන්නේ නැහැ. අදාළ හේතු ටික සකස් වුණා නම් ඒකට ඵලයේ සකස් වෙනවා. අදාළ හේතු ටික ගැළපීලා ආව නම් පින්විතනි අපි කැමති වුණත් නැතත් ඵලයේ සකස් වෙනවා. ඔන්නෝග තමයි තථාගත න්‍යාය ධර්මය. අපේ කැමැත්ත අකමැත්ත කියන එක මේකට බලපාන්නේ නැහැ. දැන් උදාහරණයකට ගත්තොත් එහෙම පින්විතනි ගින්න කියන දේ උදාහරණයකට ගත්තොත් ගින්න කියන එක හටගන්න හේතු තුනක් තියෙනවා. දහනීය වෙන ද්‍රව්‍යයක් ඕනේ, ඔක්සිජන් ඕනේ, යම් උෂ්ණත්වයක් ඕනේ. ඔන්න ඔය තුන එකතු වුණාට පස්සේ පින්විතනි අපි කැමති වුණත් නැතත් ගින්න කියන එක උදා වෙනවා. ඒකට අපේ කැමැත්ත අකමැත්ත කියන එක බලපාන්නේ නැහැ. හැබැයි අපි හිතාගෙන හිටියොත් මේ ලෝකේ දේවල් අපේ කැමැත්තටයි වෙන්නේ කියලා. අර හේතුන් ගැළපීලා බැඳෙන වෙලාවෙ ගින්න උදා වෙද්දී අපි හිතනවා ආමේ අපි කැමති වෙච්ච හින්දා තමයි මේක උනේ කියලා. එහෙමනම් අද මොනම දෙයක් හරි ගත්තොත් ඔබ හොඳ ආකාරව වටහා ගන්න සිංහදිනේ ඔබගේ යාළුවෙක් ඇවිල්ලා ඔබට දෝෂයක් දෝෂාරෝපණයක් නඟනවා මොකක් හරි. ඉහළ නිලධාරියෙක් ඇවිදින්න ඔබට මොකක් හරි දෝෂාරෝපණයක් නඟනවා. ඔය නඟන වෙලාවේදී සිංහදිනේ ඔබ ඒකත් එක්ක ගැටෙන්න තියෙන ප්‍රධානම හේතුව තමයි ඔබ හිතන් ඉන්නවා ඔබට හිතෙන ඔබ හිතන් ඉන්න විදිහට මේ හැමදේම වෙයි කියලා. ඔබගේ කැමැත්තට තමයි මේ ලෝකේ දේවල් වෙන්නේ කියලා. ඒක නිසා ඔබ හැමදෙස්සෙම බලාපොරොත්තුෙන් ඉන්නවා ඔබට කැමති විදියට මේ ලෝකේ වෙනකම්. එතකොට කවුරුත් කැමති නැහැ බැනුම් අහන්න. එහෙනම් තමන්ගේ කැමැත්ත තියෙන එකක් නෙමෙයි බැනුම් අහනවා කියන්නේ. එතකොට ඉහළ නිලධාරියෙක් හෝ අම්මා හෝ තාත්තා හෝ ඇවිදිලා තමන්ට දෝෂයක් නැගුවොත් අන්නේ වෙලාවට ඔබගේ හිත ගැටෙනවා. නමුත් අවබෝධයට ගන්න තියෙන පිංගුතුනේ හේතුන් පදිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. යම් කිසි හේතුන් නැසක් එකතු වීමෙන් හැදෙන ඵලයක් නිසා මේව ඔබ කැමති විදිහට පවත්වන්න පුළුවන් දෙයක් මේ ලෝකේ නැහැ. හැම මොහොතකම ඔච්චර තමයි තියෙන්නේ. විවිධාකාර උදාහරණ අරගෙන බලන්න පින්වද. වැසිකිළියට යන්න ගියත් ඒ වැසිකිළිය ඒ කටයුත්ත කරගන්න නම් පින්වදනි ඒකාන්තයෙන් ඒකට අදාළ හේතු ටික තියෙන්න ඕන. නැත්තම් මොනතරම් වීරියක් නැගුවත් මොනතරම් ශක්තිමත් වුණත් උදේට වැසිකිළියට යාගන්න බැරි වෙන්න පුළුවන් පින්වදනි ඒකට අදාළ හේතු සකස් වෙලා තිබුණ නැත්නම්. හැබැයි කැමැත්ත නම් තියෙන වැසිකිළි ඉඳගෙන ඒ කටයුත්ත කරා. නමුත් ඒකට හේතු සකස් වෙලා තිබුණ නැත්නම් පැය දෙකක් ඕක ඇතුළේ හිටියත් ඕක අදාළ කාර්යතම වෙන්නේ නැහැ. හැබැයි කැමැත්ත මොකද්ද? ඒ කටයුත්ත කරන්නේ. හේතු සකස් වුණේ නැත්නම් ඔබ ඔහොම නෙමෙයි පින්වදනි කොච්චර උත්සාහ කළත් ඒකට අදාළ ඵලයේ විද්‍යාමාන කරගන්න බැහැ. ගින්නක් හට ගන්න ඕනේ උෂ්ණත්වයක් තියෙනවා නම් පින්වදනි ඒ උෂ්ණත්වයේ නැගෙනකල් ඔබ කොච්චර උත්සාහ කළත් ඔබ කොච්චර කැමැත්තෙන් හිටියත් ඒ උෂ්ණත්වයේ නැගිලෙනකල් ඔබට කවර කවදාකවත් ඒක කරගන්න බෑ. මේ ශරීරයේ පැවැත්මත් ওই જાති. ශරීරයක පැවැත්ම උනත් තිඟුතිනි ඔන්න ඔය ආකාරයෙන් තමයි විද්‍යාමාන වෙන්නේ හැම මොහොතකම. හේතු ටික ගැලපුණා නම් ඵලෙ විද්‍යාමාන කරන්න පුළුවන්. මේ අත මෙහෙම තියෙන අත මෙහෙම උස්ස ගන්න නම් තිඟුතිනි ඒකට අදාළ හේතු සියල්ල ගැලපිලා ඉන්න ඕන. හැබැයි අපි හිතනවා මේක මේ අපි කැමති නිසායි මේ අත මේ විදිහට ඉස්සුනේ කියලා. ඔබට උවමනාවක් එනවා මේ අත මෙහෙම උස්සන්න. කකුලක් හෝ උස්සන්න, ඔළුව කරකවන්න හෝ මොන හරි දෙයක් කරන්න. ඔය හැම දෙයක්ම පින්වතුනි හේතුන්ගෙන් හැදිච්ච ඵලයක් නිසා. ඔබගේ කැමැත්තට වෙන කරුණක් නෙමෙයි තියෙන්නේ. හේතු සියල්ලම සකස් වුණා නම් ඔන්න ඔය කියන ඵලයේ විද්‍යාමානයි. හේතු ඇති වුණා නම් පින්වතුනි ඵලය නැහැ. එහෙනම් දැන් අපි මොනවටද පින්වතුනි ගැටෙන්නේ මේ ලෝකෙත් එක්ක? ගැටිලා තියෙන ඵලය මොකද්ද? එතන අපි හැමතිස්සෙම හිතන් ඉන්නවා නම් මේවා අපිට ඕන විදිහට වෙන්නේ කියලා. ඔන්න ඔතන තමයි ඔය ගැටීමට හේතුව. අපේ ජීවිතේට යම් අවදානමක් උරුම වෙලා තියෙනවනะ, යම් දෙයක් උදා වෙලා තියෙනවනම් පින්විතනේ ඔය උදා වෙලා තියෙන සියල්ල සකස් වෙලා තියෙන හේතුන් නිසා. එහෙනම් හේතුන්ගෙන් හටගත්තනම් පින්විතනේ හේතු නැති වුණොත් විතරයි ඔක නිරුද්ධ වෙලා යන්නේ. එහෙනම් ඒකන සත්පුද්ගල ද්‍රව්‍ය වස්තුන්ට දොස් නඟලා ඒ ඇත්ත එක ඇලුම්කම් හෝ ගැටීම් පවත්තන අනේක කිසි තේරුමක් නැහැ. යථාර්ථවත් ලෝකෙ දිහා හැම මොහොතෙම බලන්න. මේක තමයි යථාර්ථයේ ලෝකෙ තියෙන්නේ. මුලා දෘෂ්ටියෙන් හිටියොත් එහෙම හැමදාම ඇලි ඇලි ගැටි ගැටි යන ගමනක් විතරයි උදා වෙන්නේ. මුලා දෘෂ්ටියෙන් ඉන්න ගත්තොත්. එතකොට තිංගුදෙන ජීවිතේට කවදාකවත් ඔසේ හිතට සහනයක් හම් වෙන්නේ නැහැ. හේතුව හැම මොහොතකම ඉන්නේ ઈચ્છා බංගත්තේ. යමක් කැමැත්තෙන් හිටියා ඒ කැමැත්ත ලැබෙන්නේ. හැබැයි මේ කැමැත්ත ලැබෙන්නේ නැතිව දුක හට ගන්න හේතුව තමයි තිංගුදෙන කැමැත්තෙන් හිටපු එක. ඒකට හේතුව තමයි අර මුලා දෘෂ්ටිය. මම යමකට කැමති වුණා නම් ඒ දේ ඒ විදිහටම වෙයි කියලා ගත්ත දෘෂ්ටිය නිසා. තථාගතයන් වහන්සේ අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් ඔය පනවලා තියෙන්නේ ඔන්න ඔය කරුණ. ඔය කරුණ හරියාකාරව තේරුම් ගත්ත නම් පින්වතුනි මෙතනින් මිදලා යන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. තමන්ගේ ඇහැට තේන හෝ තමන්ට දැනෙන හෝ ඕනෑම වස්තුවක් ලෙස ඕනෑම පුද්ගලයෙක් ලෙස ඔන්න ඔය ආකාරයෙන් බලන්න පුළුවන් නම් තමන්ට. මේ අද මේ ටික මෙහෙම තියෙන හේතුන් නිසා. අද ඔබට තේරෙන ඔබට ඔබගේ ඉහට උඩින් මේ ෆෑන් එකක් කැරකෙන. මේ ෆෑන් එක කැරකෙන්නේ පිඟුතිනේ ඔබට දාඩිය නිසා නෙමෙයි. ඔබට හුලඟක් අවශ්‍ය නිසාත් නෙමෙයි මේක කැරකෙන්නේ. මේක කැරකෙන්නේ පිඟුතිනේ ඒකට අදාළ හේතු සැකසීලා තියෙන නිසා. ඔබ කොච්චර කැමති වුණත් අකමැති වුණත් පිඟුතිනේ ඒකට අදාළ හේතු නැත්නම් ඒක කැරකෙන්නේ නැහැ. ඒක ෆෑන් එකක් මෙතන තියෙන වැඩ කරන්නේ නැති. හැබැයි මේ ෆෑන් එක යට ඉන්න මහත්තුරුන්ට දාඩිය තියෙයිටත් මේ හුලක ඕනේ තියෙයිගේ කැමැත්තකුත් තියෙනවා මේක කරගෙනවා නම් හොඳයි කියලා. නමුත් එංගදෙන ඔබගේ කැමැත්ත අකමැත්ත මේකට අදාළ නැහැ. ස්විච් එක දැම්ම වැඩ කරන්නේ නැහැ නම් මොකද හේතුවක් නැහැ. මොකක් හරි හේතුවක් නැති වීම නිසා ෆෑන් එක වැඩ කරන්නේ නැහැ. එහෙනම් දැන් මේ අනිත් ෆෑන් වැඩ කරන්නේ ඒවා යටින් ඉන්නයි කැමැති හින්දා. ඔන්න ඔක හොඳට හිතලා බලන්න. මේ අනිත් ෆෑන් වැඩ කරන්නේ ඒවා යටින් ඉන්නයි කැමැති නිසා නෙමෙයි තියෙන්නේ. ඒකට අදාළ සියලු හේතු සකස් වෙලා තියෙන නිසා. ඔබ ටීවී එකක් ඉස්සරහට ගිහලා ටීවී එක දාන්න යනකොට ඔබට හැකිලා එන්නේ නම් මේක මේ ස්විච් එක ඔබපු ගමන් මේ ටීවී එක වැඩ කරයි කියලා. නමුත් ටීවී එකක් වැඩ කරන්න හේතු ලක්ෂ ගාණක් තියෙනවා ඔක ඇතුළේ. IC කොච්චරක් ඇද්ද ඔක ඇතුළේ. ඔය හැම එකක්ම නිර්පද්‍රිතව තිබුණොත් විතරයි පින්විතේ ටීවී කියන එක වැඩ කරන්න පටන් ගන්න. නමුත් අපි හිතන්නේ මොකද්ද? ඕක දැම්ම ගමන් ටීවී එක වැඩ කරන්න ඕනේ කියලා. ඉතින් හොඳ ආකාරව දකින්න මේ කියන කාරණා. ඔබ මේ ජීවත් වෙන රටාවේ පින්විතේ කොයි තැනකට ගියත් මොන වැඩේ කරන්න ගියත් ඔබ මේ හේතුඵල සම්බන්ධය දකින්නවනේ. ඒකට අදාළ හේතු ටික සකස් වෙනකම් මේ ඵලයේ උදා වෙන්නේ නැති බව දකින්නවනේ පින්විතේ. ගැටීම් ඇලීම් කියන එකෙන් ගොඩාක් දුරට දුර වෙලා Tamanට පුදුමාකාර මානසික සංයමයකින් ජීවත් වෙන්න පුළුවන්. කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ඔබට දොස් නඟද්දි ඔබ හිතලා බලන්න ඕනේ පින්විතේ මෙච්චර සේනාවක් මේ සේනාංකය තුල ඉඳද්දි මේ මහත්තයා මොකද මටම මේ දොස් නඟන්නේ? එහෙනම් දෝෂයේ කියන ඵලය මේ වෙලාවේ ඇති වෙලා තියෙන හේතුව ටිකක් සරල කරලා බලන්න. එහෙනම් මේ දෝෂය කියන එක ඇති වෙලා ඉන්නේ මේ හේතු ටික තියෙනකම් විතරයි. එහෙනම් හේතු නැති වෙච්ච ගමන් මේක නැති වෙලා යනවා. ඔන්න ඔය ඔස්සේම පිංගුතේ ජීවිතය ගැන හිතන්න පටන් ගත්තා නම් ඔබට තේරිලා එනවා මේ ලෝකයේ එක බිඳු මාත්‍රයක්වත් අපි වශගේ තියන්න බෑ. ඔන්න ඔය තැනද වැටිච්ච ගමන් පිංගුතේ අපිට වැටිලා එනවා මේ ලෝකයේ තියෙන හැම වස්තුවක් නිසා හැම වස්තුවකම තියෙනවා පින්වතුනි අවිනිශ්චිත ස්වභාවයක්. අද ඔබ හොදාකාරව එනම් මේ කරුණ නිසා දන්නවා අද ඔබගේ අම්මා තාත්තා හෝ දුව දරුවෝ ජීවතුන් අතර ඉන්නේ ඔබ කැමති නිසා නෙවෙයි කියලා. ඒ අය අද ජීවතුන් අතර ඉන්නේ පින්වතුනි, ඒකට අදාළ හේතු සකස් වෙලා තියෙන නිසා. ඔය එක හේතුවක් හරි නිරුදා වුණා නම්, ඒක හේතුවක් හරි නැති වෙලා ගියා නම් පින්වතුනි ඉඳගෙන ඉන්න පුටු උඩ මැරලා වැටෙනවා. ඒක මම දන්නේ නැහැ. මහා උජාරුවෙන් හිටියට වැඩක් නැහැ. ඒකයි අපි ওই තරුණ දරුවන්ට කියන්නේ, ඔය පාරවල් අයිනේ රෝද දෙකේ බයිසිකලෙන් යන ගමන් එක රෝදයක් උස්සගෙන තනි රෝදෙන් යනවා තරුණ ජවයේ මත් වෙලා. ඒකුන් දන්නේ නැහැ පින්වතුනි මේ තරුණ ජවයේ මත් වෙලා ඔය හැදිලා තියෙන ශරීරයේවත් ඔය පන හේතුන් ටිකක් නිසා සකස් වෙච්ච දෙයක් බව. එහෙම මම බයිසිකලෙකින් වැහලා ඕකුළුනි ලොරිය ගියොත් එහෙම පින්වතුනි සමලක් කරන් යන වෙනවා. අර මත් ටික දාගන්න බෑ කිහිකට. හැබැයි හිතාගෙන ඉන්න නම් පින්වතුනි තරුණ ජවයේ මත් වෙලා මම තරම් ලෝකේ තවන්නේ නැහැ, මම තරම් මුදුනේ තවත් නැහැ කිය. නමුත් ඔය හේතුක ඵලයක් නෙමෙයි ඔය තියෙන්නේ. හේතු රසක ඵලයක් ඔය තියෙනවා. එක හේතුවක් හරි අයින් වුණා නම් එතනම තමයි එතන ඉහළ නැගිට ගන්න බෑ. අද කෙනෙකුට අතක් පයක් හොල්ලලා, කකුලක් හොල්ලලා, ඔළුවක් හොල්ලලා කටයුතු කරන්න පුළුවන් පින්විතනේ මේ මොළේ හපේන යම් කිසි ශක්තියක් නිසා. හිතින් යම් කිසි ශක්තියක් මොළේ හරහා හපේලා, ඒ මොළේ හරහා හපේන ශක්තිය ඇඟ පුරා දුවන නිසා. යම් කිසි කෙනෙක් ඉන්න පුළුවන් ඔළුව වැදින වෙරලා මේ මොළේ දින නහරයක් තුපුරපු. එහෙනම් අද මේ මහා උජාරුවෙන් ඉන්න මහම ලොකු කෙනාට කවුරු හිටියත් පින්විතනේ මොළේ නහරයක් තිබුණා නම් එහෙම කොහොම ගන්නවත් මේ අත උස්සන්න හම්බ වෙන්නේ නැහැ කවදාවත්. ඒක තමයි විදිය. කොච්චර ශක්තිය නැගුවත්, කොච්චර හිතාගත්තත් මම මේක උස්සනවාමයි කියලා පින්විතනේ උස්සන්න හම්බ වෙන්නේ නැහැ. මොකද හේතුව? ඒකට අදාළ හේතු එකක් නැති වෙලා ගිහිලා තියෙනවා. එහෙනම් ඒකට අදාළ හේතු තියෙනකම් විතරයි එහෙනම් ඵලයේ තියෙන්නේ. එහෙනම් පින්විතනේ තරුණ ජවයෙන් මත් වෙලා යන මිනිස්සුන් මේ ලෝකයේ තියෙන ආහාරත් එක බින්දු මාත්‍රයක්වත් දැකගෙන නැහැ. මහා මුලාවෙන් මුලාවට පත් වෙලා හිතාගෙන ඉන්නවා අපි තමයි ලෝකේ මුදුන කියලා. හැබැයි ඔක්කොම මුදුන් තියෙන තින්ගුතින එක හේතුවක් අයින් වෙනකම් විතරයි. ඒක හේතුවක් අයින් වෙච්ච ගමන් දඩබඩාස් කරලා කඩා වැටෙනවා. එතනින් ඉහට ලෙඩ ඇඳේ කුණු වෙවි මැරිලා යන්නයි වෙන්නේ. මේකයි විදිහ. තව කෙනෙක් ඉන්න පුළුවන් නිරෝගී මන්දේ මත් වෙලා. මම හරි නිරෝගී, උඹලා ලෙඩ, මට නිරෝගී කියලා. එහෙනම් නිරෝගීකම කියන්නේ තින්ගුතින හේතු සමූහයක ඵලයක්. හැමෝම කැමති නිරෝගී වෙලා ඉන්න. නමුත් හැමෝටම නිරෝගී වෙලා ඉන්න බෑ. එහෙනම් මේ නිරෝගීකම කියන්නේ පින්විතනේ හේතු සමූහයක් නිසා හටගත්ත ඵලයක්. එහෙනම් ඒක හේතු සමූහයක් නිසා හටගත්ත ඵලයක් නම් හේතුව නැති වෙච්ච ගමන් ඵලෙ නිරුද්ධ වෙලා යනවා. එහෙනම් මෙච්චර වෙලා බොහෝම නිරෝගීකමින් හිටපු කෙනාට පින්විතනේ ඊළඟ මොහොතේ ආරංචි වෙනවා පිළිකාවක් හැදිලා ඉති. ඔච්චරයි ඉතින්. එහෙනම් මොකද්ද මේ මෙච්චර කල් හිතාගෙන හිටියේ? හේතුන්ගෙන් හටගත්ත ඵලයක් ගැන විශ්වාසය තියන්න බෑ පින්විතනේ. ඒක බින්දු මාත්‍රයක්. කොයි මොහොතේ හේතුවක් නිරුද්ධ වේද දන්නේ. එහෙනම් හේතුන්ගෙන් හටගත්ත ඵලවල තියෙනවා ලක්ෂණ හතරක්. එක ලක්ෂණයක් තමයි පින්විතනේ තමන් වශයෙන් පවත්වන්න බැරිකම. තවත් ලක්ෂණයක් තමයි හරි අවිනිශ්චිතයි. කොයි මොහොතේ මොකක් වේද දන්නේ. ඇයි කොයි මොහොතේ හේතු නැති වේද දන්නේ. ඒක හේතුවක් නැති වෙච්ච ගමන් විකෘති වෙලා යන ඔක්කොම හරි අවිනිශ්චිතයි. ඊළඟට තියෙන හේතු තියෙනකන් විතරයි ඵලයේ තියෙන හේතු නැති වුණොත් මේක විනාශයට පරිණාමය වෙනවා. හැම මොහොතකම විනාශයට පරිණාමය වෙමින් යනවා. අනිත් ලක්ෂණය තමයි හැම මොහොතකම අනිත්‍යතාවයකටපත් වෙනවා. අනිච්ඡං අද්දුවං විපරිණාම ධම්මං අඤ්ඤතං. හැම මොහොතකම තියෙන්නේ අනිත්‍ය ස්වභාවයකටපත් වෙන්න පුළුවන්. ඒක අපි හිතන් ඉන්නේ මෙහෙම වෙයි කියලා. නමුත් හැම මොහොතකම අනිත්‍ය ස්වභාවයකටපත් වෙලා යන්න පුළුවන්. මොකද හේතුවක් වෙනස් වෙච්ච ගමන් ඵලය කියන එක වෙනස් වෙනවා. මේ මේසේ දැන් බොහොම බැලන්ස් විදිහට තියෙනවා මෙතන. හැබැයි මේ මේසේ එක චූටි චූටි කොනකින් යම් ගෙවීමක් සිද්ධ වුණා නම් අපි විදිහට මේක ඩක ඩක ගන්න මට්ටමකට එනවා. එහෙනම් හිතන් හිටියේක නෙමෙයි අන්‍ය ස්වභාවයකටපත් වෙන හැම මොහොතකම කුංචි යරි හේතුවක් වෙනස් වෙනවා. එහෙමනම් දැන් ඔබ හිතලා බලන්න පින්වතුනි මේ ලෝකයේ තියෙන හැම වස්තුවකම ස්වභාවය උන් නොකන හේතුන් ටිකක් නිසා නම් තියෙන්නේ. හේතු නැති වෙච්ච ගමන් නැති වෙලා යනවනම් මේවාට ඇලුම් කිරීම තුළ මහා දුකක් නිවෙන්න බලන්න ගිහින් උපදී. යමක් අවිනිශ්චිත නම් පින්වතුනි හැම මොහොතකම අපි පෙළෙනවද නැද්ද කියන එක ගැන හොයලා බලන්න. ඔබගේ අතේ තියෙන්න පුළුවන් මේ වගේ ෆෝන් එකක්. ඔබ හිතලා බලන්න පින්වතුනි මේ ෆෝන් එක නිසා ඔබ දුක් විඳිනවද නැද්ද කියලා. මේ ෆෝන් එක නිසා කොච්චර දුක් විඳිනවද කියලා, පෙළෙනවද කියලා. හැම මොහොතකම පෙළි පෙළි ඉන්නේ. තමන්ට දරුවෙක් ඉන්නවා නම් පින්වතුනි හැම මොහොතකම පෙළි පෙළි ඉන්නේ ඒ දරුවා නිසා. ඔබ ප්‍රියන්විත රාජකාරිය එදෙන ඉඳද්දි සිංහතුනි හැම මොහොතකම පෙළි පෙළි ඉන්නේ නැත්තේ. තමන්ගේ යාළුවෝ ගැන පෙළෙන්නේ නැති, තමන්ගේ නිලධාරීන් ගැන පෙළෙන්නේ නැති, තමන් ගැන පෙළෙන්නේ නැති, තමන්ගේ කැම්ප් එක ගැන පෙළෙන්නේ නැති, ඔය හැම දෙයක් නිසාම පෙළි පෙළි තමයි හිටියේ. ඇයි? මොනවට හේතු සකස් වෙලා මොන ඵලයක් හැදීද කියලා දන්නේ නැහැ. එහෙනම් මහා අවිනිශ්චිත ස්වභාවයක සම්මේ ගත ගලේ. අපිත් එහෙම තමයි. පාරේ බහැල යනකොට පින්වදෙනි බස් යනවා අපි ළඟින් ඕනේ තරම්. හැබැයි ඔය එක බස් ඩ්‍රයිවර් කෙනා නිින්ද ගියොත් මොකද වෙන්නේ? අන්න පින්වදෙනි අර අදාළ හේතු ටික සකස් වෙනවා අර ඵලයේ උපදින්. ඵලයේ උපදින්න එක මම බස් එක ගියා ලොටුලින් චොප්ප වෙලා ගියා ඉතර තමයි. එහෙනම් බලන්න ඔබ පාරට බැස්සත් කොතන හිටියත් පින්වදෙනි මහා අවිනිශ්චිතතාවයකින් පෙළෙන. මේ කැරක් ගැනීම තියෙන ෆෑන් එක උඩින් ගැලවිලා ආවොත් එහෙනම් මොකද වෙන්නේ කියලා හිතන බලන්න. එහෙනම් දැන් අපේ කැමැත්ත තියෙන එක නෙමෙයි උනාට පින්වදෙනි ඒක දදාලා හේතු සකස් වුණොත් මොකද වෙන්නේ? ඒ ඵලයේ සකස්. එහෙනම් ඒ ඵලයේ සකස් වෙනකොට අනේ එපා කියලා ඵලයේ පන්නන දාන්න බෑ අපිට. හේතු ටික සකස් වුණා නම් ඵලයේ හැදුණා එච්චර. තමන්ගේ දරුවා ඉස්කෝලේ යනකොට ඉස්කෝලේ ගිහින් එනකොට පින්වදෙනි පැය භාගයක් පරක්කුනොත් එහෙම දරුවා එන්න. ඔබ පුදුමාකාර පෙනීමක පෙනෙනවා. හේතුව ඔබ තණ්හාවෙන් අල්ලගත්ත දෙයක් නිසා. තණ්හාවෙන් අල්ලගත්ත දෙයක් නිසා පින්වදෙනි මෙන්න මේ අවිනිශ්චිතතාවයට එද්දි තමන් වශයෙන් පවතින නැතිකම ගණයේට වැටෙද්දි පින්වදෙනි ඒක දරාගෙන ඉන්න බෑ. මේ ෆෝන් එකක් අතේ තියෙන කෙනා හැම මොහොතකම පින්වදෙනි මේක කැඩෙයිදෝ කියලා බයකින් ඉන්නේ. මේක වැටෙයිදෝ කියලා බයකින් ඉන්නේ. තව කෙනෙක් ගණීදෝ කියලා බයකින් ඉන්නේ. හේවල් දොරවල් මහා විශාලයට හදාගත්තට පින්වදෙනි හදාගන්න හැම ගයක් නිසාම මිනිස්සු පුදුමාකාර විදිහට පෙළෙනවා. දොරවල් ලොක්කෝම ගහගෙන සිකියුරිටි ගාඩ්ලා දාගෙන ඉවරලා තමයි ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. මොකද ඒ තරම් පෙළෙනවා. සල්ලි හේප්පුවක් අතේ තියෙන කෙනා පින්වදෙනි රුපියල් 10ක් අතේ තියෙන කෙනා වගේ නෙමේ පුදුමාකාර පෙළීමකින් පෙළෙනවා. හැබැයි මිනිසුන්ට තේරෙන්නේ නැහැ මේක. මිනිස්සු හිතාගෙන ඉන්නේ මේ පෙළීමේ නිදහස වෙන තියෙන එකම ක්‍රමය තමයි තව තව ගොඩ ගහ ගන්න එක කියලා. නමුත් මනුස්සයට තේරුම් ගන්න බැරි කාරණාවක් තමයි ගොඩ යමක් ගොඩ ගහ ගන්න එකක් නැර තමන්ව පෙළෙන්න ගන්න බව. එකක් නැර තමන්ව පෙළෙන්න පටන් ගන්න ඔන්න ඔය කරුණ නිසා. එහෙනම් වාහන දෙකක් තියෙන කෙනා පින්විතනේ දෙපාරක් පෙළෙනවා. වාහන එකක් තියෙන කෙනා එකපාරක් පෙළෙද්දී. නමුත් මේ මෝඩ මනුස්සයන්ට හිතෙන්නේම මොකද්ද මේ දේවල් වලින් මිදලා නිදහස් වෙලා යන්න නම් හිතෙන්නේම තව තව ගොඩ ගහගත්තොත් හිත මිදෙල යන්න පුළුවන් කියලා. නමුත් ගොඩ ගහ ගන්න තිනුතනිය එකක් නෑර දුක් විඳින්න පටන් ගන්න. එකක් නෑර දුක් විඳින්න පටන් ගන්න. එක දරුවෙක් ඉන්න අම්ම කෙනෙක් ඒ දරුවා නිසා පෙළෙද්දි. දරුවෝ දෙන්නෙක් ඉන්න අම්ම කෙනෙක් පින්විතනේ දෙපාරක් පෙළෙනවා දරුවෝ දෙන්නම නිසා. එක දරුවෙක් ඉස්කෝලේ ගිහින් ඉන්න පරක් වෙච්ච මොහොතේ ඉඳලා පෙළෙන්න පටන් ගන්නවා. අනේ මගේ දරුවට මොනවා වුණාද දන්නේ. අර බලන්න යම් තණ්හාවක් හටගත්තා නම් ධර්ම වස්තුවක් කෙරෙහි හෝ සත්ත්ව පුද්ගලයෙක් කෙරෙහි මේකේ තියෙන අනිත්‍ය ස්වභාවය නිසා, අද්‍රව ස්වභාවය නිසා, අනිත්‍ය ස්වභාවය නිසා ඔය හැම එකක් නිසා පින්දෙරි මොහතර මොහතක් නැහැර පෙළෙන්න පටන් ගන්නවා. එහෙනම් ඔය පෙළීම කියන එක පින්දෙරි මහ දුකයි නම් මේ ලෝකේ එක වස්තුවක් මට කියන්න ආසාවෙන් ලං කරගත්තොත් ඔබට පෙළීමක් නැතුව ජීවත් වෙන්න පුළුවන් එකක්වත් තියෙනවද කියලා. තනතුරක් පවා එහෙමයි පින්දෙරි. ඔබට ගැළපෙන දෙයක් කිව්වොත් එහෙම තනතුරක් පවා ওই જાතිය තමයි. යම් තනතුරක් ලබා ගත්තා නම් පින්වතුනි ඒ තනතුර ගැනත් මහා අවිනිශ්චිත ස්වභාවයක් තියෙනවා. ඔය අවිනිශ්චිත ස්වභාවය නිසා පුදුමාකාර විදිහට පෙළීමෙන් පෙළෙනවා ඊට පස්සේ. මොන හරි ප්‍රශ්නයක් වේද දන්නේ නැහැ. ඊයේ නිලධාරියෙක්ගේ ප්‍රශ්න ඇති වේද දන්නේ නැහැ. පල්ලෙහා නිලධාරියෙක් කේලම කියයිද දන්නේ නැහැ. ආදී වශයෙන් මේ දේවල් වලින් පෙළි පෙළි අපි හැම මොහොතකම ජීවත් වෙනවා. එන යමක් ආසාවෙන් අල්ලගත්තා නම් පින්විතනේ ඔන්න ඒ ආසාවෙන් අල්ලගත්ත හැම කරුණක් නිසාම ඔය තෙලීමෙන් අපිට නිදහස් වෙන්න බෑ. ඔය කිව්වේ පින්විතනේ එක පිළීමක් ජීවිතේ තියෙන. තථාගතයන් වහන්සේ දුක පනවලා තියෙන මේ දුක කොටස් තුනකින් පනවලා තියෙනවා පින්විතනේ ඔය දුකෙන් නිදහස් වෙන්න බෑ ලේසියෙන් මනුස්සයෙක්. තව දුකක් පනවලා තියෙනවා උන්වහන්සේ. ඒ පනවපු දුක තමයි පින්වතුනි ඔය කියපු දුකට කියනවා දුක්ඛ දුක්ඛය කියලා. ඔය දුක්ඛ දුක්ඛයෙන් බේරිලා ඉන්න පුළුවන් జగතෙක් මේ ලෝකේ නෑ. ඕකෙන් බේරෙන්න නම් තියෙන එකම ක්‍රමය තමයි පින්වතුනි ඔය දුක හටගන්න හේතුව හොයලා ඔය දුකට හේතුව මොකද්ද කියලා බලලා ඔන්න ඔය හේතුව නිරුද්ධ කරගන්නේ. ඒ හැරෙන්න වෙන කිසිම ක්‍රමයක් නැහැ. නමුත් අපේ මිනිසුන්ට වෙලා තියෙන්නේ ඔය දුක හටගන්න හේතුව දකින්නෙත් නැහැ. ඒ හේතුව නිරුද්ධ කරන්නේ නෙමෙයි ඒ දුක නිරුද්ධ වෙයි කියලා හිතාගෙන තව වස්තු ටිකක් ලං කරගන්නවා තමයි. ඒ වස්තු ලං කරගන්න පින්වතුනි එකක් නැර පිළිලා ඉවර වෙලා ජීවිතේ මහා කාලකන්නි ස්වභාවයකට පත් කරගන්න. තවත් එක දෙයක් තියෙනවා පින්වතුනි අපි ජීවිතේ පෙළෙන. ඒ තමයි අපි යම් දෙයක් ආසාවෙන් ලං කරගත්තන මේක හරි සාරයි කියලා තණ්හාවෙන් ලං කරගත්තන පින්වතුනි අන්නේ තණ්හාවෙන් ලං කරගත්ත දේ නිසා ඒක ඒ විදිහට පවත්වාගෙන යනකොට තමයි පින්වතුනි අපිට යම් සුවයක් තියෙන්නේ. එහෙනම් ඒක ඒ විදිහට පවත්වාගෙන යන්න පුදුමාකාර විදිහට සංඛාර වඩවඩ සංඛාර වඩවඩ කරන වැඩ පිළිවෙලක් තියෙනවා. සංඛාර වැඩි වෙ නැත්නම් මොකද මේක හේතුන්ගෙන් හටගත්ත ඵලයක් නිසා ඒ ඵලය ඒ විදිහටම තියාගෙන ඉන්න නම් පින්වතුනි ඒකට අදාළ හේතු ඔක්කොම සපයන්න ඕනේ අපි. අපි හේතු සැපෙව්වේ නැත්නම් මොකද වෙන්නේ? ඒ ඵලය ඒ විදිහට පවතින්නේ නැහැ. ඒ විදිහට පැවතුනේ නැත්නම් අපිට මහ දුකක් උදා වෙනවා. මොකද අපි කැමති උනේ ඒ ඵලයට. එහෙනම් යම් දෙයකට අපි කැමැත්තක් ඇති කරගත්තා නම් ඒ කැමැත්ත ඒ විදිහට පවත්වගෙන ඉන්න එකාකාරවම හේතු සපයන්න ඕන. හේතු සපයන එක නතර කරපු ගමන් විපරිණාමයට පත් වෙනවා. එහෙවත් විනාශයට පරිණාමය වෙලා යනවා. අපි කැමති විදිහ එකක් පින්වතුනි අකමැති විදිහට පරිණාමය වෙලා යනකොට ආයි මහ දුකක් හටගන්නවා. එහෙනම් යමකට තණ්හා වුණා කියන කියන්නේ පින්වතුනි ඔය දුක් තුනෙන් නම් නිදහස් වීමක් නැහැ කවදාවත්. යමකට තණ්හා වුණා නම් ඒකේ විදිහට පවත්වගෙන යන සංඛාර වඩන්න ඕනේ. සංඛාර වඩන එක නැවැත්වුවොත් එහෙම විනාශයට ගිහිල්ලා එතනින් මහ දුකක් හටගන්නවා. ඔබ දරුවෙක් මේ ලෝකෙට ඉපැදුවා නම් පින්වතුනි ඒ දරුවා මෙලෙස පවතිවා කියන අදිස්ථාන කළා නම් ඒකට තණ්හා ඇති කරගත්තා නම් ඔබ ඒකේ දරුවා ලව්වා ඒක කරගන්නකම් පින්වතුනි ඔබ සංඛාර වඩන්න ඕනේ. දරුවා ශිෂ්‍යත්ව විභාගේ පාස් වෙනවා කියලා හිතාගත්තා නම් පින්වතුනි එතනින් එහාට ඒ කාර්යය වෙන්න නම් පින්වතුනි පුළුවන් තරම් කරන්න තියෙන්නේ මොකද්ද? ඒක නදාල හේතු සපේ සපේ හේතු සපේ සපේ ඉන්න වැඩ පිළිලකේ දෙන්න. ඔය හේතු සපේ දෙක නතර කරගම මොකද වෙන්නේ? අර කිවිච් අර සිහිනේ බොඳ වෙලා යනවා එහෙම. අන්න විපරිණාමයට ගියා. විනාශයට පරිණාමය වුණා. දැන් ඊට වඩා දුකයි. එහෙනම් මේ විපරිණාමයෙන් ගලව ගන්න නම් හැමතිස්සෙම මොකද්ද කරන්න ඕනේ? හේතු සපේ සපේ ඉන්න ඕනේ. ඉතින් මේකට හේතු සපේ ඉන්නේක මහා සැපයක්ද කියලා ඔබ හිතට බලන්න. අප්‍රමාණ දුක්ඛ කන්දයන් නෙමෙයිද කියලා මේ දේවල් වලට හේතු සපේ සපේ ඉන්නේ. ජීවිතයක් පවත්වගෙන යන ජීවිතයකට ආස වෙච්ච කෙනෙක් පින්විතේ ජීවිතේ පවත්වගෙන යන බලන්න උදේ යටේ ඉඳලා හවස පහ වෙනකන් රස්සාව ගන්න නැහැ. මහා දුකක් විඳලා විඳලා විඳලා රස්සාවක් කරලා ඉඳලා කන්න ටිකක් හොයාගෙන බොන්න ටිකක් හොයාගෙන කවල පොවල නාවල තියාගන්න මේ ශරීරයේ අප්‍රමාණ දුකක් විඳින උදේ ඉඳලා රෑ වෙනකම්. හැබැයි මේක නම් මගේ කියලා අල්ලගත්ත නිසා, මේක සාරයි කියලා අල්ලගත්ත නිසා, තණ්හා කරගත්ත නිසා. හැබැයි ඕක දැන් සංඛාර කරන එක නැවැත්තුවොත් එහෙනම් මොකද වෙන්නේ? මේක විපරිණාමයට යනවා, විනාශයට පරිණාම වෙනවා. ඒක ඊට වඩා දුකක්. මොකද අල්ලගත්ත දෙයක් නිසා. අල්ලගත්ත නැති දෙයක් විපරිණාමයට ගියා කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් අද ඔබ මේ වෙලාවේ මෙහෙම ඉන්නවා, ලෙඩ ඇදේ පණා දිනයි ඕන තරම් ඇති එහා. නමුත් ඔබගේ යාළුවෝ ඔබට එහා පැත්තේ ඉන්නවා, ලෙඩ ඇදේ පණා දින්නෙත් නැහැ, බොහොම හොඳට ඉන්නවා. එහෙනම් ඔබට කිසි දුකක් නැහැ ඒ සම්බන්ධ. නමුත් ඔබ යම් කෙනෙක්ව අල්ලගත්තා නම්, තින්තන යම් ගාමි වස්තුවක් හරි අල්ලගත්තා නම්, ඒ අල්ල ගැනීම නිසා විනාශයට පරිණාමය වෙන්න ගියොත් ඒක මහ දුකක්. ඒක නිසා ඔබ හැමදෙස්සෙම කරන්නේ මොකද්ද? ඒක විනාශයට පරිණාමය වෙන්න දෙන්නේ නැහැ. කොහොම හරි සංකාර කර කර ඒක තියාගෙන ඉන්න උත්සාහ කරන්න. එහෙනම් ඉතින් මේ කොටි වලිගේ නිදහස් වෙන්නේ කවද්ද කියලා ඔබ හිතලා බලන්න. ඔබ ওই පීඩාවටපත් වෙන හැම දෙයක්ම පින්විතින හේතු වෙලා තියෙන ඔය අල්ලගත්ත දේ නිසා, තණ්හා කරගත්ත දේ නිසා. මේක මෙලෙස පවතිවා කියලා අල්ලගත්ත නම්, තණ්හා කරගත්ත නම් පින්විතින එතනින් එහාට තමන් ඉවරයි. එතනින් එහාට හේතු සපයන්න ඕනේ. කොයි විදිහට තියාගෙන හේතු සපයුව නැත්තම් මහ දුකින් දුකටපත් වෙනවා, විනාශයටපත් වීම නිසා. බලන්න මොනතරම් මායාවක්ද කියලා පින්විතින මේ ලෝකේ ජීවත් වෙනවා කියන්නේ. කොච්චර කළා තමන්ට සැප දෙන්නම් ඉන්න හම්බෙන්නේ නැහැ පින්වදිනේ, තණ්හාවෙන් ඇල්ල ඉන්නකම්. එහෙනම් යමකට ඇලුනොත් නම් පින්වදිනේ මහා අනාතයෙන් අනාතයට වැටෙනවා. ඇලීම නම් මහා අනාතයක් පින්වදිනේ, තණ්හාව නම් මහා අනාතයක් සපේනවා ජීවිතේට. ඔය දුක් තුනේ නිදහස් වෙන්න බෑ එක්කෙනෙක් මට එක පුද්ගලයෙකුට හරි තියෙන්න පුළුවන් නම්. යමකට තණ්හා ඇති කරගෙන ඔය දුක් තුනේ නිදහස් වෙලා ඉන්න පින්වදිනේ, ඒක මේ ලෝකේ වෙන දෙයක් නෙමෙයි. දෙවියන් බමුණු ශ්‍රමණ බ්‍රාහ්මණයන් අතර මේ ලෝකේ කිසිම කෙනෙකුට පින්වතුනි මේකෙන් නිදහස් වෙලා යන්න බෑ. ඇලුනා නම් ඇලිච්ච දේ නිසා දුකයි. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කළේ සියල්ල දුකයි කියලා. සියල්ල දුකයි. තමන් විසින් යමක් අල්ල ගත්තා නම් ආන්ගේ අල්ල ගැනීම නිසා දුක හට ගන්නවා කියලා. තමන්ට අතහැර ගන්න පුළුවන් නම් පින්වතුනි එන්නේ අතහැරගත්ත මොහොතේ පටන් තමන් ඒ අතහැරපු දේ නිසා නිදහස් වෙන්න. අල්ලපු ගෙදර දරුවව තමන්ගේ අය සලකගෙන කටයුතු කරන වෙලාවට පින්වතුනි ඒ දරුවා විපරිණාමයට පත් වෙන හැම මොහොතක්ම ගනිද්දී, ඒ විපරිණාමයට පත් වෙන හැම මොහොතකම ඔබ මොකද කරන්නේ? සංඛාර කර කර සංඛාර කර කර ඒ මට්ටමේ තියාගෙන ඉන්න හදනවා යා. එහෙනම් මේ සංඛාර දුක්ඛයෙන් පෙළෙන එක නතර කරන්න නම්, විපරිණාම දුක්ඛයෙන් පෙළෙන එක නතර කරගන්න නම් පින්වතුනි කරන්න තියෙන එකම එක දේ තමයි තණ්හාව කියන එක අයින් කරගන්න. එහෙනම් මෙච්චර කල් මගේ දරුවා කියලා අල්ලපු ගෙදර දරුවාට හිතාගෙන හිටියේ නම් අන්නේ තණ්හාව දුරු කරගත්තා නම් පින්වතුනි එතනින් එහාට ඔබ යාවේ මත මේ පවත්ත ගන්න අවශ්‍යතාවයක් නැහැ. ඒකේ දරුවා විපරිණාමයට යාම නිසා ඔබට දුකක් හටගන්නෙත් නැහැ. එහෙනම් ඔය එක එක කරුණක් ගැන හිතලා බලන්න ඔබේ ජීවිතයේ තියෙන. ඔබට යම් අවශ්‍යතාවයක් මතුවලා තිනු නම් වටිනකමක් ඇතිලා තිනු නම් පින්වතුනි අසාර දෙයකටමයි ඔය වටිනකම ඇතිලා තියෙන්නේ. ඔබ යම් දවසක අසාරයි කියලා වටහා ගත්තා නම් ඒතනින් තණ්හාව නිරුද්ධ වුණා කියලා කියන්නේ සිංහතුනි ඒ වස්තුව නිසා ඔබ කවර කවදාකවත් දුකකට පත් වෙන්නේ නැහැ. නමුත් ඔබ මොකක් හරි දෙයක් නිසා තණ්හාවට පත් වෙලා තියෙනවා නම් සිංහතුනි ඒ තණ්හාව නිසා ඒ කාන්තේම ඔබ ඔය දුක් තුනින් පෙළෙනවා. ඔය දුක් තුනේ නිදහස් වෙන ක්‍රමවේදය ගැන අපි පොඩ්ඩක් කතා කරගෙන යන්න. ඔබ ගොඩාක් අපහසුවෙන් ඉන්නවා ඇති. ඒ අපහසුවෙන් පොඩ්ඩක් මිදෙන්න අපි පුංචි විවේකයක් ගමු. අරගෙන ඒට අනුකූලව ඒ කටයුතු ටික අපි කරගෙන යමු මෙතනින් එහාට. මම ඔබට කියන්නේ එකම එක දෙයයි පිඟුතුනි, ඔබ අපිට ඉඩ දෙන්න කළ ගුණ සලකන්න. ඔබ වෙනුවෙන් දහම් දෙසන්න ඕනේ වෙලාවක ඉන්න අපි ලෑස්ති. ඒ අවස්ථාව උදා කරගන්න ඔබ උත්සාහ කරන්න කොහොම හරි මේ ගෝරතර සංසාරයෙන් මිදෙලා යන්න. ඔබ මහා ජයග්‍රහණයක් කරපු පිරිසක්, ඔයිට වඩා එහා ගිය තව ජයග්‍රහණයක් තියෙනවා පින්තුනි. අන්න ඒක උදා කරගන්න උත්සාහ කරන්න හැම කෙනෙක්. නැත්තම් ඔබ යම් මොහොතක අසරණ වෙනවම තමයි. මෙතනින් මිදුනේ නැත්තම් පින්තුනි ඔබ යම් මොහොතක අසරණ වෙනවා. ඒ අසරණ වෙන්නේ ඔය ඇඳුම ඇඳන් ඉන්න නිසාවත්, ඔය වෙලා තියෙන සත්වවත් නෙමෙයි. මරණ අසරණ මොහොතේ තමයි පින්තුනි ඒ සත්‍ය උදා වෙන්නේ. වැසිකිලි හොදල වෙන කෙනාගේ ඉඳලා ජනාධිපති වෙලා දක්වා ඔය තැනට මූණ දෙන්න වෙනවා හැම කෙනෙකුට. ඉතින් මෙතනින් මිදිල යන ක්‍රමයක් තියෙනවා නම් අපි මිදිල යන එකනේ කරන්නදී. ඔබ විතරක් නෙමෙයි ඔබගේ පවුල් පෙළ වාසීන්ටත් සිංහදෙන මේ සද්ධර්මය දෙන්න ඒ අයටත් කළගුණ සලකන්න අපි බොහොම කැමැත්තෙන් ඉන්නවා. ඔබ මහා ශ්‍රේෂ්ඨ පිරිසක්, ඒක අපි එක බින්දු මාත්‍රයක්වත් අමතක කරලා නැහැ. එහෙනම් අපි පුංචි විවේකයක් අරගෙන එතනින් එහාට මේ කතාව පටන් ගමු.